ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယං චි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယං චි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယං චි සංඝං සරණං ගච්ඡාමි တတိယං චි බුද්ධං සරණං ගච්ඡාමි සත්‍යං චි ධම්මං සරණං ගච්ඡාමි සත්‍යං චි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්න ආදානං වේරමණී සික්ඛාපදං සමාදියාමි ආමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදක්ඛානා වේරමණී සික්ඛාපදං සමාදියාමි ඉතරණේන සම්දින් පංච සීලං ධම්මං සාදුකං සුරක්ෂිතං පත්වා අප්‍රමාදේන සම්පාදේත සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සංධම්මං මුනි රාජස්ස සුනන්තු සංග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්මං ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තන්ත භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දන්ත නමෝ තන්ත භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දන්ත නමෝ තන්ත භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දන්ත සතර සැදසායුර නවතා නිවන් වැඳ සතර නැති දිරිමත් සම් පතක් ලෙද නිතර දිනන තුන් සද හම් දෙතන ලද ගතිර වනිවි මගේ සම්බුදු මහිමි සඳ සැකතැන් දුරු කරන එලෙසින් මෝනතන යුදතුන් ලෙසින් මර යුදයෙහි දෙදේ රකින ඇතුරින් සතොට දෙන කෙලෙසුන් ඇති නතන වඳිනෙන් වැටින් සිරි සදහම් මිනිපාන සගතප දෙන නැතිය යුතු පව් හැම නසන බවට මිතුනු විසුනු කර නිති ගුණ ලක්කප දමා පර කෙර වෙත නෙත් යොමන වඳිනෙම් නිති පතා පින් සරෝ මහසඟන බික්කෝ බික්කෝ අයං වම්මිකෝ රත්තිං දෝපායති දිවා පඤ්ජලති බ්‍රාහ්මනෝ ඒව මාහ අභික්ඛන සුමේද සත්තං ආදායාති ජේරන්දුව ශ්‍රී නාගරුක්කරාම විහාරවාසී ගරුතර ස්වාමීන් වහන්සේලාගේ නමස්කාරයි. සදහවත් වාසනාවන්ත පින්තුනි, ඉරිදා දිනවල සිදු කෙරෙන ධර්ම සාකච්ඡාමේ වැඩසටහනටයි මේ පින්තුන් හැම දෙනාමත් අද මේ සහභාගී වීමට බලාපොරොත්තු වන්නේ. පින්තුනි, ධර්ම සාකච්ඡාව සඳහා අද අපි මාතෘකාවෙන් තෝරාගත්තේ ඉතාම වැදගත් සූත්‍රයක්. මජ්ක්‍ධිම නිකායේ තියෙන ග්‍රන්ථයේ එන වම්මික සූත්‍රයයි අද අපේ මාතෘකාව. මොකද සූත්‍රය? වම්මික සූත්‍රය. මේ වම්මික සූත්‍රය අපි යහන අනිත් සූත්‍රවලට වඩා විශේෂත්වයක් තියෙන සූත්‍රයක්. මේකේ උපමා වලින් තමයි හුඟක් කාරණා ප්‍රකාශ වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ලක්ෂණයක් තමයි දේශනා කරන ධර්මයේදී ශ්‍රාවකයන්ට හොඳින් අවබෝධ වීම සඳහා උන්වහන්සේ විවිධ ක්‍රම උපයෝගී කරගෙන තියෙනවා. ප්‍රධාන කාරණය තමයි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනකොට උන්වහන්සේට තිබෙච්ච සුවිශේෂ ඥානයක් තමයි චතුපපාද ඥානය. ඒ වගේම උන්වහන්සේ අනිත් හැකිත් ගැන බලන්න පුළුවන් වුණක් තිබුණා. මෙන්න මේ ඥානයෙන් උපයෝගී කරගෙන බුදුහාමුදුරු ශ්‍රාවකයන් ගැන හොඳට බලනවා. ශ්‍රාවකයන්ගේ මානසිකත්වය කොහොමද කියලා. ඒතර ශ්‍රාවකයන්ගේ සද්ධාදී ඉන්ද්‍රිය දිනවෙච්ච ප්‍රමාණයට තමයි බුදුහාමුදුරු බොහෝවෙක ධර්ම දේශනා සඳහා මාතෘකා තෝරාගන්නේ. සමහර ශ්‍රාවකයන්ට දීර්ඝ විස්තර කියන්න ඕන නම් බුදුහාමුදුරු දිගට ධර්ම දේශනා කරනවා. සමහරට මධ්‍යම ප්‍රමාණයෙන් ධර්ම දේශනා කරන්න අවශ්‍ය නම් මධ්‍යම ප්‍රමාණයෙන් දේශනා කරනවා. සමහරට ඉතාම කෙටියෙන් දෙයක් කිව්වහම තේරුම් ගන්න පුළුවන් නම් සතර භාවිත මනසක් තියෙනවා නම් එවැනි අයට කෙටියෙන් ධර්ම දේශනා කරනවා. උන්වහන්සේ අනිත්‍යගේ සිත් ගැන බලව ධර්ම දේශනා කළා. ඒක උන්වහන්සේගේ දේශනා විලාසය කරන ලක්ෂණයක්. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තවත් ලක්ෂණයක් තමයි උපමා මගින් කාරණා ප්‍රකාශ කිරීම. බුදුහාමුදුරන්ගේ ධර්ම දේශනාවල ත්‍රිපිටකයේහි වෙනම සාහිත්‍යයක් ඇටියට උපමා සාහිත්‍ය ගැන ග්‍රන්ථ ලියවලා තියෙනවා. බෞද්ධ ත්‍රිපිටකයේ උපමා කියලා. ඒ තරම්ම වෙනම සාහිත්‍යයක් ගොඩනගන්න පුළුවන් ප්‍රමාණයට උපමා ධර්මෙහි සඳහන් වෙනවා. දැන් උදාහරණයක් ඇටියට බුදුහාමුදුරු දේශනා කරනවා. යම්කිසි කෙනෙක් කුසල කරනවා නම් ඒ කුසල කරන කෙනාගේ කුසලිය සමාධිය පිටපස්සේ සෙවණල් හා සමානව ගමන් කරනවා කියලා. ඒ වගේම අකුසල ගැන කියනවා, අකුසල කරන ඇගේ අකුසලය තමන්ගේ පිටපස්සේ හරියට ගොනාගි පිටපස්සේ යන කරත්තය වගේ සසරේදී තමන්ට බොහොම බරක් ලෙස්සක් ගෙන දෙමින් සසරේදී තමන්ට දුක් විපාක ගෙන දෙනවායි කියනවා. ඒ වගේම මහා සාගරයේ උපමාවට අරගෙන තියෙන බුදු ධර්ම දේශනාවල මහා සාගරයේ ලක්ෂණය තමයි වෙරළේ පටන් ටිකෙන් ටික ගැඹුරට යන්නේ. බුදුහාමුදුරු දේශනා කරනවා උන්වහන්සේගේ ධර්මයන් අන්නේ වගේ අනුකූප සික්කා අනුකූප කිරියා ආදී වශයෙන් ඉස්තර වෙනවා. වෙරළේ පටන් ටිකෙන් ටික සාගරයේ ගැඹුරට යන්න යන සාගරයේ ගැඹුරු වෙන්නා වගේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ශ්‍රද්ධාවෙන් ආරම්භ වෙලා සීල සමාධි ප්‍රඥා විමුක්ති නිමුක්ති ඥාන කරා ටික ටික ගැඹුරට යන ධර්ම. ඒ වගේම වර දේශනා කරන සාගරයේ උපමාවට අරගෙන මුහුදේ තියෙන ජලය සාගරයේ ජලය වෙරළ ඉක්මවන්නේ නැහැ. ඇතමිර මහ විශාල ශබ්ද නගාගෙන සාගරයේ පැනනගෙන හැලී වෙරළට ඇවිල්ලා වෙරළෙදී රැළ බිඳිලා නැවතත් සාගරය කරා ඒ වතුර ගමන් කරනවා. බුදුහාමර දේශනා කරන උන්වහන්සේගේ ශ්‍රාවකයනොත් විතෙන් දික්සු විස්මුණින් කියන මේ දෙපිරිස බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ප්‍රඥා පිළිබඳ ශික්ෂාව දන්ව ක්‍රියා කරනවා. හරියට වෙරළ සීමාවේ ඉක්මවලා වතුර යන්නේ නැති වගේ ශ්‍රාවකයන් වහන්සේලා මේ ශික්ෂාවද සීමාව ඉක්මවන්නේ නැහැ කියලා. ඒ වගේම සඳහන් කරනවා සාගරයේ ජලය කොතනින් ගත්තත් තියෙන එකම රසයි. ඒ වගේ බුදුහාමුදුරන්ගේ ධර්ම කොතනින් ගත්තත් තියෙන්නේ එකම රසයි. ඒ විමුක්ති රසය කියලා. ඒ වගේම සඳහන් කරනවා සිවුදෙසින් ගලන ගංගා මුහුදට ගලන්නේ ගියාට පස්සේ මුහුදදී ඒ පෙර තිබිච්ච නම් වස් සියල්ලක් මත් කරලා දැන් ඉන්දියාව අතුරු කරගෙන දේශනා කරන්නේ ගංගා නම් ගඟ, අචිරවතී ගඟ, සරපුණ ගඟ ආදී ගංගා තියෙනවා. මෙලේ මහත් විශාල ගංගා විවිධ නම් වලින් ගොඩබිමේදී විවහාර කරනවා. දැන් ලංකාවේ නම් මහවැලි ගඟ තියෙනවා, ඇලනි ගඟ, වලලේ ආදී නම් තියෙනවා. ඒ නම් තියෙන ගංගා ඒ නම් තියෙන්නේ ගොඩබිමේ තියෙනකම් විතරයි, රට අභ්‍යන්තරයේ තියෙනකම් විතරයි. නම සාගරයට ඒ ජලය එකතු වුණාට පස්සේ මේ මහවැලි ගංගාවේ මේ නිල්වල ගංගාවේ ආදී කියලා ජලය වෙන් කරන්න බෑ. අන්න ඒ වගේ තමයි බුදුහාමර සඳහන් කරනවා. උන්වහන්සේගේ ශාස්ත්‍රීය විවිධ ප්‍රදේශවලින් අය එනවා. විවිධ කුලවලින් අය මහාන වෙනවා. විවිධ ප්‍රදේශවලින් විවිධ ජාතීන්ගෙන් විවිධ කුලවලින් පැවිදි වෙන අය මුලදී තියෙන නංගොස් කියනක් මත හැරලා එකම බුද්ධ ශ්‍රාවකයන් බවට පත් වෙනවා කියලා. සිවුදෙසින් ගලන ගංගා සාගරයේ වැටුණට පස්සේ එකම ලුණු රස තියෙන ජලය බවට පත් වෙනවා වගේ බුදුහාන්තරගේ ධර්මයක් බුදුහාන්තරගේ ශ්‍රාවකිනුත් එකම බුද්ධ ශ්‍රාවකයන් බවට පත් වෙනවා කියලා. දැන් කාලුණත් අපිට දැක ගන්න පුළුවන් එකම පන්සලේ ඉන්නවා විවිධ ප්‍රදේශවලින් ආපු හාමුදුරුවෝ. සමහර විට සංහාර ස්ථානවල තියෙන විවිධ රටවලින් ආපු හාමුදුරුවෝ. ලෝකේ හැම ප්‍රදේශයේම හැම මහද්වීපයේම අප රටවලින් ආපු හාමුදුරුවෝ සමහර එක පන්සලේ වැඩ ඉන්නවා. උන්වහන්සේගේ කිසිම ભેදයක් නැහැ. එකට සමගින් ඉන්නවා. මේක තමයි සාස්ත්‍රයේ තියෙන අතිරිමත් ස්වභාවය. මෙන්න මේ වගේ විවිධ උපමා අරගෙන බුදුහාමුදුරුවෝ මේ සාස්ත්‍රයේ තියෙන සුවිශේෂ සත්‍ය විස්තර කළා. ඒ වගේම විවිධ ධර්ම කාරණා විස්තර කරද්දී බුදුහාමුදුරුවෝ මෙන්න මේ උපමා ක්‍රමය භාවිත කළා. ඉන්නතුනි අද අප මේ සාකච්ඡා කරන වාල්මික සූත්‍රය අන්නේ වගේ උපමා රාශියක යුක්ත සූත්‍රයක්. ඉන්නතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියලා කියන අපට මහා ආලෝකයක්. අපේ ජීවිත කොයි පැත්තටද නැඹුරු කරගන්න ඕනේ කියන මාවත හෙළි කරන ධමයක් බුදුහාමුදුරන්ගේ සදහම් කියලා කියන්නේ. ඒ වගේම ඉන්නතුනි ධර්මයේ කියන සුවිශේෂත්වය තමයි ධර්මයේ අපේ ජීවිතයේ දුක් නැති කරන ධමයක්. දුකෙන් නිදහස් වීමට මාවත කියන ධමයක්. දැන් අපි දන්නවා බුදුරජාණන් වහන්සේගේ කාලේ නොඑක් අය අඬමින් වැළසෙමින් සිටිය අය. ඥාතීන් වියෝ වෙලා දූ දරුවන්ගේ වියෝමෙන් දේපල අහිමි වීමෙන් නොඑක් ආකාරයෙන් අපමණ අනගාටුවෙන් සිටිය අය. කිසාගෞතමි වැනි අය. ඒ අය ශාසනයේ වරප්‍රසාදය ලබාගෙන පැවිදි වෙලා මේ විමුක්ති සුවය ලබාගෙන ඒ අය තමයි ඊට පස්සේ දුකෙන් එන අනිත් අයට සීල වෙන ඉදිරිපත් වුණේ. මොකද ඒ අය තමයි ඉහළම දුක්කට මුහුණ පාලින්නේ. දැන් කාලුණත් ඒ වගේ සමාහයට සුනාමි වගේ සත්‍යයකට අහුවෙච්ච අය ඉන්නවා. සමහර විට සමහර අය කොයි හරි ගමනක් කියලා එනකොට ගෙදර කවුරුවත් නැහැ. ඊටම තිබෙච්ච ස්ථානයක් හොයාගන්නේ. ගෙදර කවුරුවත් නැහැ, ගේත් නැහැ, සියලුම දේවල් අහිමි වෙනවා. දැන් මේ වගේ සත්‍යයන් අපේ ජීවිතවල එන වෙනවා. අන්න එවැනි සත්‍යයකදී අපි කොහොමද ජීවිතයට මුහුණ දෙන්නේ කියන එක දහනෙන් විස්තර වෙනවා. බොහෝ විට පෙන්නන අපේ ලක්ෂණය තමයි මේ කරදර ආවට පස්සේ තමයි අපි විසුණු හොයන්නේ. කරදර ආවට පස්සේ තමයි දුකෙන් නැතිව උත්සාහ කරන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන සීසේ සත්‍යය තමයි පින්නතුනි අපි කලින් මේ සදහම් පරිවිඩය මේ ධර්ම අපි අහලා තියෙනවා නම් කලින්ම අපට අවබෝධයක් එනවා ඉතිරියේදී අපට එන අභියෝග මොනවද කියලා. අනේ අභියෝග තේරුම් අරගෙන ඒ දුක්ඛම් කඩළු අපේ ජීවිතවලට එනකොට ඒවගෙන් දුක් නොවී ඉන්න පුළුවන් ඉතියේ මානසිකත්වයක් අපට කලින්ම ඇති කරගන්න පුළුවන්. ධර්මය ගැන සඳහන් කරනවා හරියට මේක පින්නතුනි අර යුද්ධයේ අනාය යුද්ධයේ ආරක්ෂා වෙන්න ඕන අර ඊතල ආයුධ ආදියට මුහුණ දෙන්න හොඳ ඇඳුමක් ඇඳගෙන තමයි යුද පිටට යන්නේ. දැන් කාලේ හැටියට නම් වෙඩි වදිනකොට ඒකට ඔරොත්තු දෙන ඇඳුම් තියෙනවා. අන්න ඒ වගේ තමයි ධර්ම කියන දේ පින්නතුනි. දැන් ඒ ආයුධ ඒ උපකරණ මෙලකට විතරයි. නමුත් බුදුදහමෙන් මේ තියෙන රැකවරණය පින්නතුනි මෙයා සමහරට විතරක් නෙවෙයි. අපේ අතරටම හේතු වෙන දහමක් තමයි බුදුදහම කියලා කියන්නේ. එනිසා ඒ දහම ශ්‍රවණය කරන්න ආපු මේ පින්වතුන් හැම දිනෙකම වාසනාවන්ත පිරිසක් හැටියට අපට සඳහන් කරන්න පුළුවන්. පින්වතුනි වම්මික කියලා පාලියෙන් කියන්නේ හුඹකට. මේ පින්වතුන් හුඹත් දැකලා තියෙනවනේ. ඔව් හුඹත්තර කවුද ඉන්නේ? ඔව් හුඹත් ඉන්නේ නාගයෙක් නේද? හුඹත්ත කවුද හදන්නේ? ඔව් වේය හදන්නේ වේය හදලා නායත් නායකට පාර දෙනවනේ. හදන කෙනාට අයිති නෑ ඊට පස්සේ හදන කෙනාට ඇටෙන් මිට කොහේ හරි අයිනකින් ඉන්නවා. නම උඹට කිව්ව ගම අපට වේයට වඩා මතක් වෙන කවුද? නයා තමයි. උඹත් දැක්කාම අපි පොඩි කාලේ කැලේ යනකොට උඹත් කියනකොට අපි උඹත් ළඟට යනකොට අපි අම්මලා එහෙම කෑ ගහනවනේ. අතින් එම දැම්මදී කෑ ගහනවා අත දාන්න එපා එහෙම කියලා. කොයි වෙලාවේ නාගේ ඉන්නවද නාගේ එළියටද කියලා දන්නේ නැහැ ඒක. උඹත් නාගයක් නැති වුණා නාගයක් නැති වුණා අපේ හේතේ ලොකු ඇකියක් තියෙනවා නයා ඒ කොහොමද ඇතුලේ ඇටි නැත්නම් කිට්ටුවක නයා ඇටි කියන හැඟීමක් අපේ තියෙනවා. අන්න ඒ වගේ තමයි පිළිතුරු මේ වම්මික සූත්‍රයේ තියෙන නයත් එක යන්නේ. බලන්න මේ කාලෙත් නයා ඉඳලා තියෙනවා. උඹතේ බුදුහාඳුරන්ගේ කාලෙත් ඉන්දියාවේ සිද්ධි වෙනමයි. ඉතින් ලංකාවේ ඉන්දියාවට ලොකු වෙනසක් නැහැ. ඇතිහත් පිළිතුරු කුමාරකාශ්‍යප කියන ස්වාමීන් වහන්සේ. කුමාරකාශ්‍යප හාමුදුරුව එක්තරා ප්‍රදේශයක වාසය කළා. ඒ ප්‍රදේශය කියන්නේ අන්දවණිය කියලා. අන්දවණිය. ඇතැම් විට අන්ද කියන්නේ ලොකු ඝනාන්තකාරයක් තියෙන ඇති ගස් බොහොම ළඟින් පිහිටව තියෙන කැලාවක් වෙන්නේ නැති. දැන් ලංකාවේම සමහර කැලවල් තියෙනවා. මේ අන්දවණියේ කුමාරකාශ්‍යප ස්වාමීන් වහන්සේ වැඩ සිටින අවස්ථාවේදී බුදුහාමුදුරුවෝ වැඩ සිටි සවැත්නුවර ජේතවනාරාමය. කුමාරකාශ්‍යප මහරහතන් වහන්සේ අන්දවණියේ වාසය කරනකොට එක්තරා රාත්‍රී යාමයකට රාත්‍රී අවස්ථාවක එක්තරා දෙවි කෙනෙක් මුළු ප්‍රදේශයම ආලෝකවත් කරමින් මේ ස්වාමීන් වහන්සේ ළඟට ආවා. ඇවිල්ලා ස්වාමීන් වහන්සේ ළඟ හිටගෙන ඉඳලා ස්වාමීන් වහන්සේට වැඳේ නැහැ. සමහර දේවරු වඳිනවා, සමහර අය වඳින්නේ නැහැ. ඒක තමයි ලක්ෂණය. එතකොට මේ ආපු දෙවියා මේ ස්වාමීන් වහන්සේට වැඳේ නැහැ. ස්වාමීන් වහන්සේ ළඟ හිටගෙන ස්වාමීන් වහන්සේට එක්තරා කතා ප්‍රවෘත්තියක් ප්‍රකාශ කරනවා. උඹට අරමුණු කරගත්තු කතාවක් ප්‍රකාශ කරනවා. මේ දෙවිය කියනවා මේ කතාවේ පුද්ගලයන් දෙන්නෙක් ඉන්නවා. පුද්ගලයන් කියදෙනද? දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් තමයි බ්‍රාහ්මණයෙක් ඉන්නවා. ඒ වගේම මේ බ්‍රාහ්මණයගේ ශිෂ්‍යෙක් ඉන්නවා සුමේද කියලා. බ්‍රාහ්මණයයි සුමේදයි අතරේ කියන සංවාදයක් හැටියටයි මේ වම්මික සූත්‍රයේ කතා ප්‍රවෘත්ති යන්නේ. එතකොට මේ දෙවිය ඇවිල්ලා මෙහෙම කතාවක් කියනවා මේ ස්වාමීන් වහන්සේට. මොකද කතාව ස්වාමීනි එක්තරා ස්ථානයක හුඹසක් තියෙනවා. මේ හුඹස දවල් කාලෙම දිලිසෙනවා. අවුවට දිලිසෙනවා මේ හුඹස. රාත්‍රී කාලේ හුඹස දුම් දමනවා. දවල් කාලේ දිලිසෙනවා රාත්‍රී කාලේ දුම් දමනවා. එතකොට මේ දවල් කාලේ දිලිසෙන රාත්‍රී කාලේ දුම් දමන මේ හුඹසේ හුඹස දිහා බලලා හුඹස පෙන්නලා ඒ වගේ මේ හුඹස පෙන්නන අවස්ථාවේදී මේ බ්‍රාහ්මණය තමයි කිස්කියට සුමේදට මේක පෙන්නන්නේ. පෙන්නන අවස්ථාවේදී ඌගලඟ ආයුධයක් තියෙනවා. ආයුධයක් සහිතව මේ සුමේද ඉන්නේ. ආයුධයක් කියන්නේ මේ හුඹස කඩන්න පුළුවන් මට්ටමේ ආයුධයක්. උපකරණයක්. තින්නුතුනි මේ සුමේදට කියනවා බ්‍රාහ්මණය සුමේද මේ ආයුධය අතර ගන්න. අරගෙන මේ හුඹස බිඳින්න කියලා. උඹට බින්දින්නේ කියලා සඳහන් කරනවා. යන්නේ කතා ප්‍රවෘත්තියක් කියන්නේ මේ දෙවිය ඇවිල්ලා මේ කතාවක් කියනවා කුමාරකාශ්‍යප හඳුරන්න. ඒකට කතාවේ පුත්කලන් දෙන්නෙක් ඉන්නවා එක්කෙනෙක් බ්‍රාහ්මණයා අනිත් එකන සුමේද. එතකොට කියන්නේ මොකද්ද සුමේද මේ ආයුධය අතර ගන්න අරගෙන මේ සැත කියලා කියන්නේ ආයුධයට මේ සැත අතර අරගෙන මේ සැතින් මේ උඹසිට බිඳින්න. මේ කීකරු පිට්ටා මේ සුමේද කියන්නේ සාමාන්‍ය කෙනෙක් නෙවෙයි තියා බුද්ධිමත් කෙනෙක්. සුමේද කියන වචනේ තේරුම අර්ථය එකයි බුද්ධිමත් කියන එක. උඹස බිඳිනකොට ඔහුට එක්තරාදයක් අවශ්‍යයි. මොකද මෝ කියනවා අභිස්සන කියන වචනයක් තියෙනවා දැඩි වීරයෙන් උත්සාහයෙන් මේක බිඳින්න කියලා. නිකන් සාමාන්‍ය බිඳීමක් නෙමෙයි ටිකක් ලොකු උත්සාහයකින් මේක කරන්න වෙනවා. මෙහෙම හුඹස දැන් මේ කතා හදලාගෙන ඉන්නේ මේ හුඹස බිඳිනකොට ටිකක් බිඳගෙන යනකොට මොහුට එක්තරාදයක් හම්බ වෙනවා. මොකද හම්බ වෙන්නේ? මැඩියට කලින් තව කෙනෙක් හම්බ වෙනවා. හුඹස බිඳිනකොට මුලින්ම හම්බ වෙන්නේ අකුලක් හම්බ වෙනවා. දොරක් ලොක් කරන් දැන් ලොක් එක කියලා කියන්නේ අපි ඕ. ලොක් එකක් හම්බ වෙනවා. අකුලක් හම්බ වෙනවා. දොර අකුලක් දැන් සාමාන්‍ය අපට හුඹසකින් මේක බලාපොරොත්තු වෙන්න බෑ. නමුත් මේ කියන කතා ප්‍රවෘත්තියේ හැටියට මෙහෙම කතාවක් තමයි යන්නේ. එතකොට මුලින්ම මේ සුමේද හුඹස බිඳින පටන් ගත්තා. බිඳින්න ආරම්භ කරපු අවස්ථාවේදී මුලින්ම දකින්න ලැබුණා දොර අකුලක් නැත්තන් ලොකේ. මේක දැකර පස්සේ සුමේද කියනවා බ්‍රාහ්මණේ මෙන්න මට අකුලක් හම්බුණා. මෙන්න මට දොර අකුලක් හම්බුණා. මොකද මේකට කරන්නේ? බ්‍රාහ්මණේ කියනවා සුමේද ඔක ගන්න. ඔසවල අතර ගන්න. අරගෙන ඔක අයින් කරන්න. ඔක ඉවත් කරන්න. ඊට පස්සේ මේ සුමේද තමන්ගේ අර බ්‍රාහ්මණේ කියපු විදියටම අර අකුල අතර ගන්න අරගෙන ඒක අයින් කරන්න. අයින් කරලා ඊළඟට ඊළඟට මොනවද දැන් මම මොකද කරන්නේ බ්‍රාහ්මණේ කියලා. ඊට පස්සේ කියනවා නැවතත් ඔබ හරන්නේ මේක. යලි සුඹස් හරන්නේ කියලා කියනවා සුමේද නැවත වතාවක් අර උපකරණي අරගෙන අර ආයුධය අරගෙන මේ සුඹස් හරන. මේම හරගෙන යනකොට ඊට පස්සේ හම් වෙනවා මොකද? මැඩියෙක් හම් වෙනවා. මේ සූත්‍රය අහනවා කියන්නේ කලින්නේ. හොඳයි අපුවෙන් හොඳයි තවත් මතක අලුත් වෙනවානේ. දෙවෙනි වතාවට හම් වෙනවා මොකද්ද? මැඩියෙක් හම් වෙනවා. මැඩිය අපි දන්නවනේ. ඔව් ඊට පස්සේ අහනවා බ්‍රාහ්මණය දැන් මම මොකද්ද දෙවෙනියට මේ දැන් මේ මැඩියට මේ මොකද කරන්නේ? ඊපස් කියන මැඩියත් අයින් කරන්න. මැඩියත් අරගෙන අයින් කරනවා. ඊට පස්සේ දැන් මම මොකද කරන්නේ? නැවතත් හරන්න තව දුරටත් ඔබ හරගෙන යන්න මේක. මෙහෙම දැඩි උත්සාහයෙන් වීරෙන් දැන් මොහොත දැඩි වීරියක් තියෙනවා. සාමාන්‍ය කෙනෙකුට මේක කරන්න බෑ. දැඩි උත්සාහයක් තියෙන කෙනෙක් තමයි උපසක් වගේ එකක් දිගටම බිඳින එක ලේසි නෑ. ටිකක් හයි යෑ මේක. වේයයක් උඩා වුණාට පුරාසතෙක් ඇදුවට මේක ශක්තිමත් ස්ථානයක්. මැඩියගෙන් පස්සේ හාරනකොට මෙසුමේකට හම් වෙනවා ඊළඟ දේ. මොකද්ද? ඊළඟට මොකද හම් වෙන්නේ? ඊළඟට හම් වෙනවා දෙමන්සලක්. දෙමන් හන්දියක්. පාරවල් දෙකක් තියෙන ස්ථානයක් හම්බ වෙනවා. ඊට පස්සේ දැන් ඒක අර බෙදිලා තියෙන ගේ වගේ බෙදිලා තියෙන ආහාරයක් මේ හම්බ වෙනවා. ඊට පස්සේ සුමේද අහනවා බ්‍රාහ්මණේ මේ දෙමන් හනට මම මොකද කරන්නේ? සුමේද ඔය දෙමන් හරස් උගුල ලයින් කරා. ඕකත් බිඳ ලයින් කරා. ඊළඟට අර කිව්ව විදිහටම සුමේද කරන්නේ අර දෙමන් හල දෙපැත්තකට දොරටු හැදිලා තිබිච්ච මේ බෙනේ කොටස උඹසේ කොටස අයින් කරනවා. තව දුරටත් මෝහාරනවා. හාරනකොට ඌට හම් වෙන ඊළඟට මොකද්ද? ඊළඟට විශේෂ උපකරණයක් හම් වෙන අපිට හිතන්න තමයි සමාජ සත්තු බිඳින දාපේයක් වෙන පුළුවන්. අපි දන්නවා අපි කිරි සකස් කරනකොට ගොට්ටක් වගේ එකක් හදනවනේ. අනේ කිරි ගොට්ටක් වගේ එකක් හම් වෙනවා. ඒ උපකරණය ඊට පස්සේ අහනවා ස්වාමීන් මේකට මම මොකද කරන්නේ? ඊට පස්සේ කෙනෙක් මෙයාට ඒ කිරි ගොට්ට කොහොමද අයින් කරන්නේ? ඒකත් අර වගේම අයින් කළා. දැන් මම මොකද කරන්නේ? තව දුරටත් ඔබ හාරන්න ඕක. මේ මහාරගෙන යනකොට ඊට පස්සේ හම් වෙනවා මොකද්ද? ඊට පස්සේ මොකද හම් වෙන්නේ? නෑ මත්තදට ඉතර තව එකක් හම් වෙනවා. ඊට පස්සේ හම් වෙනවා ඉදිඹුවේ. අපේ ඉබ්බාන් කියලා කියන්නේ. ඔන්න ඊට පස්සේ හම් වෙනවා ඉබ්බේ. ඊට පස්සේ හම් වෙනවා මේ ඉබ්බට මොකද කරන්නේ? ඉබ්බත් අර වගේම අයින් කරලා දාන්න. ඉවත් කරන්න. ඒකත් අයින් කරනවා. මේකත් අයින් කළා තවත් ආරකට ඊළඟට හම් වෙනවා මොකක්ද? ඈ මස් කපන කඩුවක් හම්බ වෙනවා. මස් කපන කඩුවක් සහ ඒ කඩුවෙන් කපන මස් තියෙන කොටයකුත් එකයි මේක තියෙන්නේ. දැන් මේ උපකරණවල ලොකු අර්ථයක් තියෙනවා. මස් කපන කඩුවක් සහ ඒ කපන මස් කපන කොටයක් තියෙන මෙන්න මේ උපකරණ දෙක හම්බ වෙනවා. ඊළඟට අහනවා බ්‍රාහ්මණය මේකට මම මොකද කරන්නේ? ඊට පස්සේ කියනවා කුමේද ඔබ ඕකත් අයින් කරන්න අපි අරගෙන. ඊට පස්සේ මම අරකත් අර වගේම අයින් කරා. ඊට පස්සේ ආයි මොහො කොහොම කල්පනාවෙන් තමයි මේ වස බිඳගෙන යන්නේ. මම බුද්ධිමත් කෙනෙක්. මොහො දන්නවා කොයි මොහොතක හරි ටිකක් අමාරු කෙනෙකුත් ඉන්නවා කියලා. ආ ඒ නිසා ඉතාලම කල්පනාවෙන් අරගෙන යනකොට තවත් හරනකොට ඊළඟට හම් වෙන මොකද්ද? ඊට පස්සේ හම් වෙනවා මස් කැබැල්ලක් හම් වෙනවා. කිසියම් කටගුගේ මස් කැබැල්ලක් අර උඹට තියෙන හම් වෙනවා. ඊට පස්සේ අහනවා බ්‍රාහ්මණය මට මෙන්න මේ මස් කැබැල්ලක් හම් වුණා. මේ මේක තමයි මම මොකද කරන්නේ? උමේද ওই මස් කැබැල්ලත් වයින් කරා. ඒකත් වයින් කරලා ඊළඟට බිනගෙන යනකොට කිවි සිරුවේ අවුට හම් වෙන්නේ. ඊට පස්සේ දරණ ගහගෙන ඉන්න මෙන්න මේ නාගය හම් වෙනවා. ඊට පස්සේ අහනවා ස්වාමීනි බ්‍රාහ්මණි මම මේ නාගයට මොකද කරන්නේ? ඊට පස්සේ කියනවා නාගයට මොකද කරන්නේපා? නාගයට වඳින්න කියලා. මෙන්න මේ කතා ප්‍රවෘතියයි මේ වම්මික සූත්‍රයේ සඳහන් වන්නේ. ඊට පස්සේ මේ දැන් මේ කතාව කවුද මේ ප්‍රකාශ කරන්නේ? ඈ? කවුද මේ කතාව කියන්නේ? ඈ? කවුද මේ කතාව දැන් කියන්නේ? නෑ බ්‍රාහ්මණයෙක් කියන්නේ මේ කතාව. දෙවියෙක් කියන්නේ දෙවිය කාටද කියන්නේ මේ කතාව? කුමාර කාශ්‍යපුණ අඳුරන්ට. දැන් අපි කියවනේ රාත්‍රී කාලේ අන්දවනේ මාළෝපවත් කරමින් එක්තරා දෙවියෙක් ආව ඇවිල්ලා කුමාර කාශ්‍යප අඳුරන් ළඟ හිටගෙන කුමාර කාශ්‍යප අඳුරන්ට කුමසක් අරමුණු කරගෙන කුමසක් හේමා කරගෙන එක්තරා කතා ප්‍රවෘත්තියක් මේ කියන්නේ. ඒ කතා ප්‍රවෘත්තින ප්‍රධාන දෙන්න තමයි බ්‍රාහ්මණයයි කුමේරයි කියන දෙන්න. එතකොට මේ කතාවේ ප්‍රධාන පුද්ගලයෝ දෙන්න තමයි අර දෙන්න. කතාව ප්‍රකාශ කරන දෙවියා කාටද ප්‍රකාශ කරන්නේ? කුමාර කාශ්‍යප හාමුදුරුවන්ට. ඊට පස්සේ දැන් මේ කතාව අමුස්ථානේ සිද්ධිය කතාවක් මේක කිව්වට පස්සේ එකපාරව කුමාර කාශ්‍යප හාමුදුරුවන්ට මේක තේරුම් ගන්න බැරි වුණා. දෙවියා සඳහන් කරනවා ස්වාමීනි ඔබ බුදුහාමුදුරුවන් ළඟට ගිහිල්ලා මේ කතාවේ තේරුම හදන්න. මේ කතාවේ තේරුම කියන්න පුළුවන්කම තියෙන එක්ක බුදුහාමුදුරන්ට එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුට එහෙම නැත්නම් බුදුහාමුදුරුව වෙතින් මේ කතාව අසා දැනගත්තු කෙනෙකුට විතරයි මේ උපකරණ මේ ද්‍රව්‍ය මේ සත්තුන්ට තියෙන උපමා පිළිබඳව විවරණයක් පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් කියලා. ඒ අර මේ ලෝකයේ කිසිදු ශ්‍රමණයෙකුට බ්‍රාහ්මණයෙකුට දෙවියෙකුට ගෘහපතියෙකුට කිසිදු කෙනෙකුට මේ කතා ප්‍රවෘත්ති වෙන සිද්ධිය විවරණය ධර්මානුකූලව විවරණය කරන්න බෑ කියලා. ඒ වගේම මහා කුමාර කාශ්‍යප හාමුදුරුවෝ කලේ අර කතා ප්‍රවෘත්තියත් මතක තියාගෙන බුදුරජාණන් වහන්සේ වෙත ගියා. බුදුරජාණන් වහන්සේ වෙත වැඩම කළා. උන්වහන්සේට බොහොම ගෞරව දක්වලා වැඳ නමස්කාර කරපෝ මේ ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා ස්වාමීනි ඊයේ රාත්‍රියේ මේ වගේ දෙවි කෙනෙක් මුළු අන්දවනේ මාළෝපවත් කරමින් එදෙන්ට ආවා. ඇවිල්ලා මෙන්න මේ වගේ කතා ප්‍රවෘත්තියක් මට කිව්වා. ස්වාමීනි මේ කතාවේ තේරුම මට ප්‍රකාශ කරන්න කියලා. දැන් කතා ප්‍රවෘත්ති අසා දැනගත් බුදුහාමුදුරුවෝ ඊට පස්සේ එකිනෙක කාරණා විස්තර කරනවා. මොනවද මේ කාරණා? පළමුවෙනි කාරණය තමයි උඹස. ස්වාමීනි මේ දවල් කාලයේ පිිරිසෙන රාත්‍රී කාලයේ දුන් දමන මේ උඹසක් තියෙනවා. මේ උඹස කියන්නේ මොකද්ද කියලා අහනවා. බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා කුමාර කාශ්‍යප මේ උඹස කියලා කියන්නේ මොකද්ද? උඹස කියන්නේ මොකද්ද? උඹස් තමයි මේ අපි දැන් ඔක්කොම දැන් මෙතන මේ තියාගෙන ඉන්නේ. අද අරගෙන ආවෙ මෙතන උඹස් එක තමයි මේ. උඹස කියලා කියන්නේ දෙමව්පියන්ගේ එක්වීමෙන් හටගත්තු ඒ වගේම ආහාරයෙන් පෝෂණය වෙච්ච ඒ වගේම පෘථිවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූත රූපයන්ගෙන් නිර්මාණය වෙච්ච අනිත්‍යතාවයට ලක් වෙච්ච ඒ වගේම තේදීන් ආදී දේවල් විතර කරන්න ඕන කලකන්න ඕන මෙන්න මේ ආහාරයෙන් පෝෂණය වෙන ශරීරයටයි මේ උඹස් කියලා කියන්නේ. දැන් බලන්න මේකට වර්ගයක් තියෙනවා. සාමාන්‍යයෙන් බලන උඹස් කියන එක උඹස් කවුද හරිගස්සන්නේ? උඹස් හදන්නේ වේයා. නමුත් උඹස් කවුද වැඩිපුර ඉන්නේ? වැඩිපුර ඉන්නේ නාගයා. පින්නතුන මතක තියාගන්න අපේ ශරීරයක් අන්නේ වගේ. බොහෝ දෙනෙක් හිතනවා මේක අපි හදපු ශරීරයක් කියලා. පින්නතුන මේක අපේ නිර්මාණයක් නෙවෙයි. දෙමෝපියන්ගේ එක්වීමෙන් මේ ඇතිවෙච්ච මේ ජනනය වෙච්ච කලය මේ පෝෂණය වුණේ බාහිර සාධකවල උපකාරයෙන්. මවගේ සාරේ බාහිරගත් ආහාර පාන වලින් මේ වාතය ආදී බාහිර දේවල් වලින් සතර මහා භූත රූපයන්ගෙන් හැදිච්ච දෙයක් තමයි මේ අපේ ශරීරය කියලා කියන්නේ. නමුත් අපට හිතෙනවා මේක අපේමයි කන්න දින හදාගත්තේ කියලා. නමුත් වෙනදින අපේ කෑම බීම ටික පහසු පන්තික ලංගරුකේ ගැස්ස. නමුත් මේක අපේ නිර්මාණයක් නෙවෙයි. මේක කර්මය විසින් අපට දීපු දෙයක්. අපි අතීතයේ කරපු කර්ම වලට අනුරූපව අපට මේ හිමි වෙච්ච දෙයක් තමයි මේ කියලා කියන්නේ. අපිම නිර්මාණය කරගත්ත නම් මේ ශරීරය. මේ ශරීරය අපේම නිර්මාණයක් නම් අපට ඕන විදිහට මේක පාලනය කරන්න පුළුවන්කම තියෙනවා. මේ දෙකනම් ලෝකයේ ඉන්න ලක්ෂණම විදිහට අපි මේ රූපේ නිර්මාණය කරනවානේ. එහෙනම් මේ නිර්මාණය කරපු ශරීරය අපි හිතනවා වයසට යන්නේ නැති විදිහට නිර්මාණය කරනවා. මේ ශරීරයේ ලෙඩ නොවන විදිහට නිර්මාණය කරන්න අපි සියලුම උපක්‍රම යොදනවා. නමුත් පිටින් මේ ශරීරයේ දින ප්‍රධාන ලක්ෂණය තමයි මේක වෙනස් වෙන දෙයක්. මේ වෙනස් වෙන නිසා අපට මේක විදිහට දුක් හට ගන්නවා මේ ශරීරයේ. ඒ වගේම මේක අපට කැමති විදිහට හසුරව ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. අභ්‍යන්තරයෙන් මෙහෙවන මෙහෙවල අපට කැමති විදිහටම පාලනය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒකට තමයි අනිත්‍ය දුක අනාත්ම කියලා කිව්වේ. අනාත්ම කියන්නේ අපට මේක හසුරවන්න බෑ. අත්තානෝ ලෝකෝ අනවිස්තරෝ කියලා රට්ඨපාල සූත්‍රයේ කරුණක් දේශනා කළා. අත්තානෝ කියලා කියන්නේ මේක අනාත්ම දෙයක්. ඒ වාගේ අත්තානෝ ලෝක මේ පිළිබඳව අපට ඊශ්වර භාවයක් අධිපති භාවයක් නෑ. අඩුම වශයෙන් පින්නතුන අපට පුළුවන් එක දිගට මේ බණහන වෙලාවත් එක විදිහට අපිට ශරීර තියාගන්න. අපි කොච්චර නම් මහන්සි ගන්න මහන්සියක් ධර්මද ඒක. ඒ නිසා මේ බාහිර හේතු ප්‍රතිපදිතින් හටගත්තු දෙයක් තමයි ශරීරය කියලා කියන්නේ. ඒ ශරීරයේ කර්මා රෝග අපේ හිත සම්බන්ධ වෙලා තියෙනවා. දැන් මේ වගේ ශරීරයක් නිසා මේක අපට අද ලැබිලා තියෙනවා. ඒ වගේම සමහර සත්තු ඉන්නවා. සමහර ගස්වල පොළවලට අපි මේ ඉස්සලත් එක කියලා තියෙනවා. දැන් දෙහි කොළවලට වගේ නේද? කොළයටම ආරෝපණය වෙන සත්‍යය ඇවිල්ලා. සමහර ආත්ම භාවය ඇවිල්ලා. එතකොට කොළේ ගැලවිච්ච ගමන් මේ අර ස්තන කොළ පෙත්ත හරි දෙහි කොළ පෙත්ත හරි ඉන්නේ නැහැ. ඊට පස්සේ අර කොළේ මැරෙන්නේ නැහැ. ඒ කොළේ කොළ පාටකම තියෙනවා. ඒ වගේම සමහර සත්‍යයන් ඉන ගස්වලට ආරෝපණය වෙනවා. සමහර සත්‍යයන් ගල්වලට ආවේශ වෙනවා. සමහර ප්‍රේතාත්ම ගමෙන් තියෙනවා. එතකොට ඒක න්යා ගත්තට පස්සේ ඒක යාගේ ශරීරේ. ඒකට ගැහුවොත් යාට වේදනාවක්. අර කොළේ ගහේ තියෙනකම් කොළියට දෙන්නේ නැහැ. නමුත් මේ කොළේ ආරෝපණය කරගත්ත සතියේ දෙහි කොළ පෙත්තා වෙන සතියේ ඒ සතා දෙහි කොළේ තියෙන මෙහෙම තියෙනවා. අයරන් එක මෙහෙම තියෙනවා. ඒ සතා කොළේ අරගෙන යන තැන් තැන්. පින්නතුනි අන්නේ වගේ දෙයක් තමයි අපිත් මේ වෙලා තියෙන්නේ. අපිත් මේ ශරීරයට ආරෝපණය වෙලා තියෙනවා. මේක සතර මහා භූත රූපයන් සහ මේ සතර මහා භූත රූපයන් හැම දෙයකටම තියෙනවා. දැන් මේ මයික් එක ගත්තත් මේ කුටුව මේ පොත ඔක්කොමටම සතර මහා භූත රූප තියෙනවා. සිත සම්බන්ධ වෙච්ච ගමන්ම සතර මහා භූත රූපවලට අමතරවත් උපාදාය රූප 24ක් කියලා තියෙනවා. මේවගේ තියෙන සජීවී ස්වභාවය වර්ධනය වෙන ස්වභාවය නම් මිසීලි ගතිය. බාහිරට සංවේදී භාවය කියන තව ලක්ෂණ 24ක් එකතු වෙන මේක. අන්න එතකොට තමයි මේ රූපේ රූපස්කන්ධය බවට පත් වෙන්නේ. දැන් මෙතන මේ මයික් එක හෝ මේ විදුරුව තියෙනකොට මේක රූපස්කන්ධය කියලා කියන්නේ. මේක රූපය. සතර මහා භූත රූපයන්ගෙන් හැදෙන්නේ මේ ද්‍රව්‍යනේ කියන්නේ රූපය කියලා. නම් රූපස්කන්ධය බවට පත් වෙන්නේ මොකද? අර උපාදාය රූප 24 සම්බන්ධ වෙලා හිතන් සම්බන්ධ වුණාට පස්සේ තමයි ඊට පස්සේ රූපස්කන්ධය බවට පත් වෙන්නේ. ඒ රූප ස්කන්ධය තමයි අපි පස්සේ රූප උපාදාන ස්කන්ධි බවට පත් කරගන්නේ. ඒක ඊට පස්සේ මගේ වශයෙන් තෘෂ්ණා දෘෂ්ටිමාන වශයෙන් ගන්නවා. ඊට පස්සේ ඔන්න මේකට කවුරු හරි ගැහුවොත් ඉතින් කවුරු හරි අල්ලුවොත් ඊට පස්සේ ඔන්න කේන්ති යනවා. නමුත් මේක යම් කිසි අවස්ථාවක මේ ශරීරයෙන් අපි හිත වෙන්ුණා නම් හිත වෙන් වෙනවත් එක්කම අර උපාදාය රූප 24ක් එතනින් අතුරුදහන් වෙනවා. ඊට පස්සේ මේ ශරීරයේ සාමාන්‍ය රූපය. සාමාන්‍ය රූපය. එතකොට අපි රූපස්කන්ධය කියලා කියන්නේ නැහැ. මෙන්න මේකයි පිළිතුරු මෙන්නේ දෙයක් තමයි මේ අපි ලෝකේ පරිහරණය කරන්නේ. මේ පරිහරණය කරන ශාරීරිය හරියට අපි කවදා හරි පිළිසිඳ දැනගන්නට ඕන. මේ ගැන ලොකු විග්‍රහයක් අපි ධර්මයේ තියෙනවා. අපි ඉදිරියේදී ඉඳ ලැබෙන අවස්ථාවලදී අපි ඒක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ රූපය අපි හරියට පිළිසිඳ දැනගත්තොත් ධර්මයේ සඳහන් වෙනවා පුත්‍යල අනාගාමී වෙනවා කියලයි. සෝවාන් සකදාගාමී මාර්ග දෙකක් ඉක්මවල අනාගාමී සත්‍යන පස් වෙනවා මේ රූපය හරියට පිළිසිඳ දැනගත්තොත් කියලා. පින්තුනේ මහා සතිපට්ඨාන සූත්‍රයේ ප්‍රධාන කොටස් හතරක් තියෙනවා. ඒ හතරෙන් කායන පස්සනාවෙන් සම්නිකරම කරන්නේ මේ ශරීරය කියන්නේ මොකද්ද කියන එක යථා පරිදි අවබෝධ කරලා තියෙනවා. මේ ශරීරය අපට නිසිලස අවබෝධ වුණා නම් පින්තුනේ අපි ශරීරය නිසා දැන් අද විදින දුක් බොහොමයකින් අපි නිදහස් වෙනවා. දැන් අද කොච්චර නම් මේ ශරීරය නිසා දුකටපත් වෙනවද? උදෑසන අවදිච්ච මොහොතේ මටම කොයිතරම් වෙහෙසනද මේ ශරීරයෙන්ද? ඒ විතරක් නෙවෙයි මේක පෝෂණය කරන්න, මේකේ තියෙන අඩුපාඩුකම් සකස් කරගන්න, ලෙඩ රෝග වලට උරුදු වෙන්න විවිධ විද්‍යා උත්සාහයන් දරමින් තමයි මේ ශරීරය අපි රැගෙන යන්නේ. ඒ නිසා පින්තුනේ අපි මේ ශරීරයේ පිරිසිදු දැනගන්නට ඕනේ. ඒක ධර්මයේ ලොකු විස්තරයක් වෙනවා. ශරීරය මොකද කියන එක හඳුනා ගන්න. ශරීරයේ හැදෙට නිසලස අවබෝධ කරගත්තනම් පින්තුනේ අවබෝධ කරගත්තු කෙනා මේ ශරීරයෙන් එන දුක් එක හොරෙන්නේ නැහැ. දැන් අපි වයස යනකොට දුක් වෙනවා නේද? අපට ශරීරයේ වේදනාවක් දැනුනම කෑ ගහනවනේ, අනේ වේදනාවයි ඉසේ රදේ දැක්කයක් උනායි කියලා නේ. මේ ශරීරය අපි මේ පරිහරණය කරන මේ ශරීරයෙන් දුක් ටික අපට දැන් අපි ආත්මෝස්සේ අරගෙන මේ ඉන්නේ. දැන් මටයි මේ වේදනාව වෙන්නේ. ගැහුවදින් මේ මටයි ගැහුවේ කියලා ආකල්පෙති. නමුත් ධර්මයේ අවබෝධ කරගෙන ධර්මයේ ඉඳලා යනකොට පින්නතුනි සමන්ගේ ශරීරයට ගහන කොටත් මේ බාහිර දෙයකට ගහන කොටත් අතර උඩ වෙනසක් නැහැ. මොකද ਉਹ සමන්ගේ මේ ශරීරයේ තියෙන ආසා සම්පූර්ණම අත්හැරගෙන තියෙන්නේ. ඒ නිසා ඒ තත්ත්වයට ආපු දවසට තමයි සම්පූර්ණම අපි දුකින් නිදහස් වෙන්නේ. එතකොට මේ කුඹසට උපමා කරලා තියෙන්නේ මොකද්ද? අපේ ශරීරය. හොඳයි, ඊළඟට කියුවා මේ ශරීරයත් එක්කම මේ ශරීරය ගැන නැත්නම් කුඹස ගැන විස්තර කරන පුද්ගලය කියනවා. ඒ පුද්ගලයා තමයි බ්‍රාහ්මණයා. බ්‍රාහ්මණය කියන්නේ කාටද? එම කතා ප්‍රෝත්‍ය අපි කොනේ දෙන්නේ කිනවයි කියලා. බ්‍රාහ්මණයයි සුමේරයි කියලා. බ්‍රාහ්මණය කියලා කියන්නේ කාටද? උපමාව බුදුරජාණන් වහන්සේ. උඹස කියන්නේ ශරීරය. බ්‍රාහ්මණය කියන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ. ඊළඟට මේ බ්‍රාහ්මණයා කියන දේ අනුව හරියට ගණගෙන ඉන්නවා. සුමේද. සුමේද කියන්නේ කාටද? ආර්ය ශ්‍රාවකයාට. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් හොදින් අහුන් කන් දෙන ශ්‍රද්ධාවෙන් ඉන්න ත්‍රිතව ශ්‍රාවකයාටයි මේ සුමේද කියලා කියන්නේ. ඊළඟට දැන් මොහුට මේ වැඩ ටික දිගට කරගෙන යන්න මොහුගේ කටයුත්ත නිමාට පත්නකම් මොහුට එක්තරා දෙයක් අවශ්‍යයි. මොකක්ද මේ දෙකක් තමයි උපකරණීය ආයුධය අවශ්‍යයි. මේ සැට අවශ්‍යයි මේ උඹට බිනින්නේ. මෙන්න මේ සැටට මෙන්න මේ ආයුධයට තමයි කියලා කියන්නේ මොකක් කියලාද? ප්‍රඥා. ප්‍රඥාව තියෙනවන ආර්ය මාර්ගයේ ආරම්භයේ පටන් අවසානයේ දක්වාම හොඳ නුවණක් තියෙනවන. මේක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ ධර්මයේ පඤ්ඤා වංශාස්සයන් ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස කියලා. මේ ධර්ම ප්‍රඥාවන්තයන්ටයි මේක දුප්පඤ්ඤන්ට නෙවෙයි කියලා දේශනා කළා. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් අපි ප්‍රඥාවන්තයෝද කියලා හිතෙන්න පුළුවන්. පින්තුනේ ප්‍රඥාවන්ත කියන එක විභාග සහතික වලින් නෙමෙයි තීරණය කරන්නේ. දැන් බුදුරජාණන් වහන්සේගේ සමහර ප්‍රඥාවන්තයෙක් අමුරක් තියන බැරි කට්ටිය. සමහර ප්‍රඥාවන්තයෙක් වෙන්නේ හතරපද ගාථාවක් මාස හතරකින්වත් පාඩම් කරන්න බැරි වුණා කියලා සංකල්ප හඳුරවාගන්න. නමුත් ගාථාවක් පාඩම් කරන්න බැරි වුණාට අමුරු ලියන්නේ බැරි වුණාට විභාග සමාධිය බැරි වුණාට දැන් සුනිස් සෝපාක වැනි අය, නේද රජ්ජුමාලා වැනි අය, මට්ට කුණ්ඩලිය වැනි අය මේ වගේ ඇගේ පින්නතුනි ලොකු අධ්‍යාපනික අවබෝධයක් හොඳ තිබුණේ නැහැ. සමහරට ගෙවල් වල වැඩ කරපු තියෙනවා කියන. සමහර වෙලට මහමග කැලිකසල ඉවත් කරපු පුද්ගලයන්. නමුත් මේ හේතුඵල ධර්ම මේ දුක ඇතිවන හේතුව හරියට න්‍යායානුකූලව කියනකොට ඕක මේක වටහා ගන්න පුළුවන්. සමහර මේක තේරුම් ගන්න අවුරුදු 7 අය. සමහර අවුරුදු 95 අය. රාජවැණියයි අවුරුදු 90 ගානේ 94 දිතරම් හන්ද. ඒක අවුරුදු 7 ඉන්න අවුරුදු ඕනෑම වයසක කෙනෙකුට හරියට බුද්ධිය විහිවන්න පුළුවන් නම් මේක තේරුම් ගන්න පුළුවන් මේ න්‍යාය. එහෙම දහමක් මේ තියෙන නිසා මේ තුඹස ආරම්භයේ පටන්ම මේ බ්‍රාහ්මණයා නැමැති බුදුරජාණන් වහන්සේ කියන මේ අනුශාසනාව කරන බුද්ධිමත් ශ්‍රාවකයා තුළ ප්‍රඥාව කියන සාධකයේ තියෙන තෝන. මේ ප්‍රඥාව තමයි අර හැත නැත්තම් උල ආයුධය කියලා කියන්නේ. ඊළඟට සඳහන් කළා මේ දෙක මුහුන් දිගින් දිගටම කරන්න ඕන ක්‍රියාවලියක් කියලා. මොකක්ද ඒ ක්‍රියාවලිය? ඒ තමයි මේ තුඹ සංහරණයක. අන්න ඒ හැරීම තමයි කියන්නේ වීරය කියලා. විරියවන්තයන් ධම්මෝ නායන් ධම්මෝ කුසීතස්සය කියලා ධර්මය සඳහන් කරනවා. වෙනතුනි මේ ධර්ම මාර්ගය ඇති ලොකු වීරයක් තියෙනට ඕන. දැන් අපි ඉගෙන ගන්නකොට අධ්‍යාපනයේ ළමන කාලේ ලොකු වීරයක් තිබ්බනේ. ඊටත් වඩා වීරයක් වෙනතුනි මේ ධර්ම මාර්ගය අධ්‍යාපන තියෙනට ඕන. දැන් අපි ඉගෙන ගන්න කාලේ පන්තියට යන වෙලාවේදී නැත්තම් පාඩම් කරන වෙලාවේදී විතරයි අපිට වීරිය තියෙන්නේ. නමුත් මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න වෙනතුනි අවදි වෙච්ච මොහොතේ පටන් නින්දට යන කම්ම හැම අවස්ථාවකදීම සිහියෙන් අප්‍රමාදීව කටයුතු කරන්න ඕන. ධර්මයේ සමන්ගේ ජීවිතයත් එක්කට බද්ධ කරගන්නට ඕන. අන්න එහෙම වුණොත් තමයි තමන්ට මේ ධර්මයේ සාන්දෘප්තිකත්වයේ ධර්මයේ ප්‍රතිඵල පේන ගන්නේ. එනිසා වීරිය කෙනෙක් වීරිය කියන්නේ පිටුස්නේ සිහිය කියන එක. දැන් වීරිය කිව්වම කෙනෙකුට හිතෙන්න පුළුවන් වා මහන්සියට වැඩ කිරීම කියලා. උඹලාස් මහන්සියට වැඩ කිරීම නෙවෙයි වීරිය කියලා කියන්නේ. මේ වීරියට තමයි අප්‍රමාදය කියලා කියන්නේ. මේ වීරියට තමයි සතිය කියලා කියන්නේ සිහිය. වාඩි වෙලෙ හිටියා සමන් දැන් මේ වාඩි වෙලෙ ඉන්නවායි කියන සිහිය ගන්නට ඕන. ශරීරය ගැන නම් දැන් ශරීරයේ තත්ත්වය ගැන හොඳට සිහිය ගන්නට ඕන. වේදනාවක් දැනෙනවා නම් වේදනාව ගැන හොඳට දැන් සැප වේදනාවක්ද දුක් වේදනාවක්ද උපේක්ෂා වේදනාවක්ද විඳින්න කියන එක අවබෝධයෙන් ඉන්නවා. ඒ අවබෝධයෙන් ඉන්නවත් එකම තේරෙනවා මේක මේ අනිත්‍යතාවයෙන් ස්වභාවයෙන් යුක්ත දෙයක්. මේක හට ගන්නවා වේදනාව ඇති වෙනවා ටික වෙලාවක් කියන නැති වෙලා යනවා. ශරීරය ගැන තියෙන මේ ශරීරයේ තනිකම මේ හැම මොහොතෙම ඇති වෙමින් නැති වෙමින් මේක තියෙනවා. හිත ගැන තියෙන චිත්තානපස්සනාව කියන්නේ හිත ගැන නිතර අවබෝධයෙන් ඉන්නකොට නිතරම තේරෙනවා හිත ඉතාම ශනික ඇති වෙනවා නැති වෙනවා. දෙන්නතුනි මෙන්න මේ කාරණා මේ ක්ෂණිකව ඇතිවන නිරුද්ධ වෙන ස්වභාවයක් කියන අවබෝධය ඇති වුණොත් මේ අවබෝධය ඇති වෙන්නේ නැති වෙන්න දෙන්නතුනි නැතකින්ති ලෝකේ උපාදීති කියන කාරණයක් කියන්නේ. ලෝකේ කිසිවක් උපාදි හැටියට උපදි හැටියට අපි උපාදි කියලා ගන්නවනේ මහන් කියලානේ ධර්මණයකට සඳහන් කරන්නේ උපදි කියලා. උපදි කියන්නේ තෘෂ්ණා දෘෂ්ටි මාන වශයෙන් යමක් දැඩිව ග්‍රහණය කර ගැනීම. මෙන්න මේ ඇල්ම පින්නතුන අඩු වෙනවා ටිකෙන් ටික. අපිට හිතෙනවා අනේ අපි මේ ආශා කරන්නේ මේ වගේ රූපයක් නේද? මේ වෙනස් වෙන රූපයකට නේද අපි මේ ආශා කරන්නේ? දැන් බලන්න අපේ ලස්සනට වයස හිටිය කාලේ අපේ රූපයක අපි මුලක් ලස්සන කළානේ. බලන්න ඒ කාලේ පින්තූරයක් අරගෙන අද රූපයක් එක වහනනේ. ඒ කාලේ මේ ආශා කරපු රූපය අද මේ පුච්චර වෙනස් වෙලාද නේද? එතකොට අද මේ ආශා කරන රූපයක් තියනවා කියනසන් තවටික කලක් ගිහිල්ලා බලනකොට මේක මීටත් වඩා වෙනස් වෙනවා. මේ අද කැමති වෙන දෙයටවත් අපි ඒ අනාගතයේ දවසකදීත් කැමති වෙන්නේ නැහැ. ඒ අපේ රූපය ගැන පින්නතුනි. බාහිර දේවල් ගැන තේමයි. අපි බාහිර පුද්ගලයන්ට, දූදරුවන්ට, ඥාතීන්ට, දෙමව්පියන්ට අපි ඒ අවදිවල ජීවිතේ කැමති වුණා. ඒ කැමති වෙච්ච දේවල් පින්නතුනි කැමති වෙච්ච මොහොතේ ආශාවෙන් හිටියා. නමුත් ටික කලක් යනකොට ඒවා අපිට එපා වෙලා ගියා. අපි කුඩා කාලේ නම් අපි උපකරණ නොයෙක් දේවල් අපේ භාණ්ඩ හැටියට තිබුණා. කුඩා කාලේ සෙල්ලම් බඩු තිබුණා. ඊට පස්සේ ක්‍රීඩා උපකරණ තිබුණා. පොඩි කා පොඩි මහානේ පොනේ කුවාදී කුඩා කාලේ තිබුණ බෝලේ හැමනේ. දැන් ඒ අවස්ථාවේදී අපි එකට ඉස්හා මාසය බැලුම් බෝලයක් ගැන කුඩා කාලේ අපේ අතේ තියෙනකොට කවුරු හරි ඒක මේ නැටි කරුවෝ නැත්තම් ජීලක් නෙම ගැහුවද නේද? අපි අඬනවා දවසක් නෑ. නමුත් දැන් අපි හැම අපේ අතේ තිබිච්ච බැලුම් බෝලයක් වින්දුනට අපි හැම නැන්නේ නෑ. නමුත් දැන් අපි වෙනත් දේවල්ට අපි ආසයි. නමුත් වෙනතනිය අද ආසා කරන දේ තව කරා කියලා බලනකොට අපි ඒ දෙද ආසන්නේ. අවදාහරි දවසක අපි අරහත් භාවයට පත් වුණා නම් වෙනතනිය අපට තේරෙනවා අපි මේ මුළු ජීවිත කාලයම ආසාවෙන් ලං කරගත් දේවල් අර පොඩි කාලේ බැලුම් බෝලේ වගේ කියලා. අදාපඩේ කියන්නේ අදාපි අතුරු කරන දේ හරිය වටිනා දෙයක් කියලා. නමුත් වෙනතන මේ ලෝකයේ අතහරතේ කවදාහරි දවසක අවබෝධ කරගත්තා නම් එදාට අපි පරිහරණය කරපු දේවල් විතරක් නෙවෙයි අපේ මේ ශරීරයත් අපි හිතන තරම් වටිනා දෙයක් නෙවෙයි කියන හැඟීමක් අපි වෙනවා. බලක් වෙනද අද අපි ආශා කරන ශරීරය ගැන කතා කරනවා. අද අපි ඉතාම කැමති මේක. නමුත් මේක බලන්න මිය ගිහිල්ලා අපි මේ ශරීරය අත්හැරපු දවසට අපිට බලන්න පුළුවන් වෙනත් ආස්වාභාවයක අපි ඉපදිලා ඉන්නවා නම් අපිට තේරුම් ගන්න පුළුවන් කොයිතරම් මේක දුර්වර්ණ වෙන, කොයිතරම් අපිරිසිදු වෙන, කොයිතරම් දුකද හැමන දෙයක් අපි මෙච්චර කලක් නැතුරු කරගෙන හිටියේ කියලා නේ. ඒ නිසා තමයි සරියොත් මහඳුරුවරක් දේශනා කළේ මේ ඉතාම අපිරිසිදු, ඉතාම පිළිකුල් අසුබ සහගත මේ ශරීරය නිසා මං කිසිම කෙනෙකුට කිසිම විටක අයහපතක් වෙන දෙයක් කරන්නේ නැහැ කියලා. එනිසා පින්නතින අපි මේක ලක්ෂණය කියලා හිතුවට මේක අපි හිතන තරම් සුබ දෙයක් නෙවෙයි මේක. එවැනි දෙයක කිසිම විටක අපින් එළන බැල්මකින්වත් අපේ ඉරියව්වකින්වත් කිසිම විටක ආරම්භලයක් මාන්නයක් හෝ වෙනස් අයට වෙනස් නැති සිත්‍රි දෙන දෙයක් අපි කිසි විටකත් කරන්න හොඳ නැහැ මේ ශරීර උපයෝගී කරගෙන. අන්නේ අවබෝධය අපට එනවා. හොඳයි පින්නතින. එතකොට දැන් අපි කිව්වා උඹස තියෙනවා. උඹස කියන්නේ කාටද? අපේ ශරීරයට. ඊළඟට මේ උඹසේ ප්‍රධාන ලක්ෂණ දෙකක් තියෙනවා. මොකක්ද ඒ ලක්ෂණ දෙක? මේ උඹස දවල් කාලයට දිලිසෙනවා, රාත්‍රී කාලයට දුම්නාවනවා. අපේ ශරීරයට ඔය ක්‍රියාවලියම එන්නේ. දැන් දවල්ට බනවල දිලිසෙනවා වගේ නේද? මේ පරිහරණය කරන මේ බඩු බාන්න මේ ආවරණත් එක වනවට දිලිසන වගේ පේන්නේ දවල් කාලේ. ආවගෙන එහෙම ගියාම දිලිසි දිලිසි ඉන්න වගේ පේනවා ඇඳුම් එහෙම ඇඳලා අක්කට ඉන්නකොට. නමුත් රාත්‍රියේ මොකද්ද මේක? රාත්‍රියේ දුන්දමනවනේ. ඔව් දුන්දමනවයි කියන්නේ පින්නතුනේ මේකයි. දවල්ට දිලිසනවයි කියන්නේ මේ කටයුතු කරද්දී මේ ශරීරයේ දිලිසන ස්වභාවයක් තියෙනවා. රාත්‍රියේ දුන්දමනවයි කියලා කියන්නේ මේ දවල් කල යුතු කරන කටයුතු වෙන රාත්‍රියේ හිතමින් ඉන්නේ. දැන් හෙට කරන්න ඕන දේවල් අද රැ නින්දෙදි හිත හිත ඉන්නේ. නැත්තම් අද ගෙවිච්ච දවසේ කරපු දේවල් හිත හිත ඉන්නේ. මෙන්න මේ හිත හිතමය සිටින අවස්ථාවට ඉදුම් දමනවා කියලා කියන්නේ. එතකොට දැන් මේ උඹස අපි රාත්‍රියේ නිදි කරන මේ උඹස නිදි කරන වෙලාවේ ඉදුම් දානවා. උඹස දවල් කාලේ පරිහරණය කරනකොට මේ උඹස දිලිසෙමින් තියෙනවා. දුම් දැමීම සහ දිලිසීම කියන මේ ක්‍රියාවලිය දෙකක් මේ උඹසට සිද්ධ වෙනවා. ඊළඟ සඳහන් කළ අපි බ්‍රාහ්මණයා කියලා බ්‍රාහ්මයා කියේ කාටද? බුදුරජාණන් වහන්සේට. ඊට පස්සේ සුමේද කියලා කෙනෙක් ගැන අපි කිව්වා. සුමේද කියන්නේ කාටද? සුමේද කියන්නේ ආර්ය ශ්‍රාවකයාට. මේ බුදුහාමුදුරන්ගේ ධර්මයන්ව පිළිපදින ශ්‍රාවකයාට. ඒ ශ්‍රාවකයා තමයි මේ අවුරුදු 7ක කෙනෙක් වෙන්න පුළුවන්. අවුරුදු 100ක කෙනෙක් වෙන්න පුළුවන්. දැන් බුදුහාරයන් කාලේ හිටිය බකුල කියන හාමුදුරුවෝ. බකුල් හාමුදුර මහණුනි අවුරුදු 80 වෙදි. අවුරුදු 80 දි මහණෙලා මහණකම සිටිය කොච්චර කාලයක්ද? මහණකම කොච්චර කාලයක් වුණද? අවුරුදු 80යි. අවුරුදු 160යි ජීවත් වෙච්ච කෙනෙක්. ඒ 80 විතර කෙනෙක්. එතකොට මෙන්න මේ වගේ පුද්ගලයන් ශ්‍රාවකයන් ඉන්න විවිධ වයස්වල ශ්‍රාවකයන් ඉන්න පුළුවන්. නමුත් අවුරුදු 7 කෙනෙකුට උනත් මේ ධර්මය හරියට නොනින් අවබෝධ කරගන්න පුළුවන් ධර්මයක් කියලා බුදුහාමර දේශනා කරන්න. ඊට පස්සේ අපි කිව්වා මේ පුද්ගලයාට මුලින් දාම් එක්තරා දෙයක් තියෙනවනේ මේ මුගත විඳින්න. මොකක්ද ඒ දෙය? ඒ දෙය තමයි අර සැට ආයුධය. උපකරණ. ඒ උපකරණය කියලා කියන්නේ මොකක්ද? ප්‍රඥාව, ආර්ය ප්‍රඥාව. හොඳ නුවණක් තියෙනට ඕන. දෙවෙනි කාරණේ තමයි ਉਹ මුලපටම දිගින් දිගටම කරන්න ඕන ක්‍රියාවලියක් තියෙනවා. ඒ ක්‍රියාවලිය මොකක්ද? ඔව් උඹස විඳිනවා. උඹස විඳිනවා කියලා කියන්නේ මොකක්ද? බස හැරියම කියන්නේ මොකද්ද? වීරිය, දැඩි වීරියක් තියෙනට ඕන. හොඳයි මේ හුඹස බිනගෙන යාසි අර සුනේදට මුලින්ම හම්බුණ මොකද්ද? දොර අගුලක් හම්බුණ. එතකොට ධර්ම මාර්ගයේ යද්දි ඉස්සෙල්ලාම අපට හම්බෙන පියවරේදී අපි දුරු කරන්න ඕන ප්‍රධාන කාරණේ තමයි මොකද්ද? අවිද්‍යාව. අවිද්‍යාව කියන්නේ නොදැනීම. නොදැනීම කියලා කියන්නේ මේ දුක දුක හැටියට තේරුම් නොගැනීම. දැන් මේ අවිද්‍යාව කියන එක පින්නතුනි සතරාම දුරු වෙන්නේ රහත් වීමෙන්. සෝවාන් වීමේදී සම්පූර්ණයෙන්ම අවිද්‍යාව දුරු වෙන්නේ නැහැ. නමුත් සෝවාන් වීමේදී අවිද්‍යාව යම් තා ප්‍රමාණයකට දුරු වෙනවා. සම්මා දිට්ඨියයි පින්නතුනි ධර්ම මාර්ගයේ පළවෙනි කියවල. සම්මා දිට්ඨිය කියන උර නිවැරදි දැක්මක් ලැබෙනවා. හරියට සම්මා දිට්ඨිය උපමා කරලා තියෙන්නේ හරියට ඝන අන්ධකාරයේ තියෙන රාත්‍රියේ ටිකෙන් ටික ගෙවිල යනකොට හරියට නැගෙනහිර දිශාවෙන් සූර්යා පායන වගේ. ඉර පායන කලින් ඉර අපි දකින්නට කලින් ඉරේ ඡායාව අහසට වැදිලා ඒ ඡායාව අපේ පැත්තට පරාවර්තනය වෙනවා. එතකොට අපිට ටිකෙන් ටික පේන්න ගන්නවා. අපි එළිය වෙනවා කියලා කියන්නේ. දැන් අපේ රටට එළිය වැදෙනකොට පින්නතුනි අපිට ඉර පේන්නේ නැහැ. අර ඉරේ ඡායාවෙන් තමයි අර තෙවනැල්ල වඩාතුරට වැදිලා ඒ තෙවනැල්ල පරාවර්තනය වෙලා තමයි අපිට මුලින්ම එළිය වෙනවා කියන හැඟෙන්නේ. අන්නේ වගේ තමයි අපිට ප්‍රඥාව එක පාරම අවබෝධ වෙන්නේ. ප්‍රඥාවේ ඡායාව සම්මාදිටියේ මුල් අවස්ථාව අපේ ජීවිත වලට ලැබෙනකොට පින්නතුනි අපිට ජීවිතය ගැන ටිකක් තේරුම් ගන්නවා. මොකද තේරුම් ගන්න අපිට තේරෙනවා මේ අපි ගත කරන ජීවිතය ටිකෙන් ටික වයසට යන ජීවිත නේද? ඒ වගේම අපිත් එක්ක එකට හිටිය ඥාතීන් මරණයට පත් වෙනවා නේද? මේ එකට හිටිය ඥාතීන් මරණයට පත් වෙන සමහර දුගතිගාමි වෙනවා නේද? සමහර කුසල කරපු ඉතාම සීමිත ප්‍රමාණයක් සුගතිගාමි වෙනවා නේද? ඒ වගේම මේ ලෝකේ මිනිස්සු මේ දුකෙන් හඳන්නේ වැළපෙන්නේ මේ රූප ආදී මේ ස්කන්ධ වලට තියෙන දැඩි ආශාව නිසා නේද? මෙන්න මේ ආශාවන් ටිකෙන් ටික අඩු කරගන්නකොට ජීවිතයේ ටිකෙන් ටික දුක අඩු වෙනවා නේද? මේ ආශාව ටිකෙන් ටික අඩු වෙනකොට ජීවිතේ හැඩින් වැළපීම් හඳුල සංසාපේ අඩු වෙනවා නේද කියලා අර නැගෙනහිර දෙසහසේ ඡායාව ලැබෙනකොට ටිකෙන් ටික මේ ලෝකෙට ආලෝකය ලැබෙනා වගේ අපේ ජීවිතවල පින්න තුනි ටිකෙන් ටික ජීවිත අඳුරු පටල වල තියෙන මේ අඳුර ටිකෙන් ටික අයින් වෙනවා. දැන් මේ සම්මාදිටිය ලැබීමත් එක්කම පින්න තුනි මේක එකට වෙන්නේ. සම්මාදිටිය ලැබිලා කාලයක් ගිහලා මෙහාව කොට වෙන්නේ. සම්මාදිටිය කියන්නේ මාළෝකයේ ජීවිතය. මෙන්න මේ සම්මාදිටිය නිකන් ලැබෙන්නේ නැහැ. ඒ සම්මාදිටිය ලැබෙන කාරණා දෙකක් හේතුයි. ඒ කාරණා දෙක තමයි අධර්ම ශ්‍රවණයයි යෝනිසෝමනසිකාරය. සම්මාදිටිය යෝනිසෝමනසිකාරය. ධර්ම ශ්‍රවණයයි යෝනිසෝමනසිකාරය කියන මේ දෙකෙන් උපකාරයෙන් උයි සම්මාදිටිය ලැබෙන. මෙන්න මේ සම්මාදිටිය තමයි පින්නදී අපේ ජීවිතයේ වටිනාම දේ. භෞතික ලෝකේ අපට වටිනාම දේ මං හිතන්නේ පින්නදී ඔරලෝසෝ වෙන්න ඕන. භෞතික ලෝකේ වටිනාම දේ වෙන්න ඕන වටිනාම ඔරලෝසුවක් ගන්න. තන්නේ ටික ඔක්කොම විනාශ කරලා හරි කවන්න. මේ ඔරලෝසු හොඳට වැඩ කරන ඔරලෝසුව ඔරලෝසුව කියන්නේ මේ ජීවිතයෙන් කාලයෙන් ප්‍රයෝජන ගන්න කියන එක. ආධිමතම වැටින් වටිනාම දේ අපට පින්න තුන අපේ ජීවිතවල මේ සම්මාදිටිය කියන කාරණය. මේ සම්මාදිටිය නැතිවීම හේතු මේ මිනිස්සු මෙච්චර ආරවුල් වලට මෙච්චර ගැටලු වලට මුහුණ පාන. මිනිස්සු හඳන්නේ වැළපෙන්නේ රණ්ඩු වෙන්නේ ඉඳමේ පොඩ්ඩක් ඉන්නේ වුණාම රණ්ඩු වෙන්නේ නේද? ඇතැම් විට මේ ආත්මභාවය මේ පැත්තට රණ්ඩු වෙනවා ඊළඟ ආත්මභාවය ඊළඟ ගෙදර කියලා ඉපදෙනවා දැන් මේ. ඒ හිඳලා ඉන්නේ පැත්තේ වැඩ දෙක් කරගෙන. නමුත් වැඩිපුරම රණ්ඩු වෙනවත් නම් ඒ වගේ කියලා ලක්ෂණ වෙන්නේ නැහැ තමන්ට. මේ නමුත් පින්නතුනි මේ යථාර්ථය අපට අවබෝධ වෙනකොට අපි හිතෙනවා අපේ ජීවිතවල අපි මේ රණ්ඩු කරවල ඇති කරගන්න ගැටුම් ඇති කරගන්නව අපට නොනින් පේන ගන්නවා. පින්නතුනි ධර්මයේ අපට අපේ ජීවිතවලට ටිකක් හරි ලැබුණාය කියලා කියන්නේ ජීවිතය අපි එදිනෙදා අස්සන්නාසාදී ඉන්ද්‍රිය වලට බාහිර රූප ශබ්ද ආදී අරමුණු වෙනකොට ගැටෙන අවස්ථාව අඩුනම් දැන් රූපයක් දකිනකොටම කෑ ගහනවා. ළමයේ මල් ගහක් අල්ලනකොට කෑ ගහනවා. කවුරුරි බලනකොට ආයි අපි කෑ ගන්නවා. මේ වගේ ඇස්ස කන නාසය දිව ශරීරය කියන මේ පංච ඉන්ද්‍රිය වලට මෙතන පංච කාම කියලා. මෙන්න මේවට අරමුණු ලං වෙනකොට අපේ හිත වික්ෂිප්ත වෙනවා නම් අපේ හිත කලකිරෙනවා නම්, අපේ හිත නරක් වෙනවා නම්, අපේ හිත ආශාවෙන් පැඳිර යනවා නම්, මෙන්න මේ සිද්ධිය දවසේ වෙන අවස්ථා ගන්න අඩු කරන්න පුළුවන් නම්, මේ ගැටෙන ප්‍රමාණය ජීවිතේ අඩු නම්, අන්නේ අඩුතා ප්‍රමාණයක් අපි ජීවිතේ සතුටින් ඉන්නේ. අන්නේ ඒ ජීවිතේ මේ ගැටෙන වාර ගන්න අඩු නම් තමයි ජීවිතයක් සාර්ථකයි කියලා කියන්නේ. පුරුදහම විදියට. නැත්නම් කොයිතරම් බඩු පාන පාවිච්චි කරන්නේ, කොයිතරම් වටිනා වාහනයක් පාවිච්චි කරන්නේ, කොයිතරම් ලස්සන මහල් කිහිපෙන් යුක්ත නිවෙසක නිදියත් නෙවෙයි ජීවිතේ වටින්නේ. ජීවිතයක් වටින්නේ මෙන්න මේ දෛනිකව ජීවිතේ අත්සන්නාසාදී ඉන්ද්‍රිය වලට අරමුණු එළඹීමේදී අපි කොයිතරම් ගැටෙනවද, ඒ ගැටෙන වාර ගන්න ජීවිතේ කොයිතරම් කියන්නේ අඩු වෙනවද කියන එක මතයි සමාජ ජීවිතයෙන් ධර්මයෙන් ප්‍රයෝජන ගන්නාද නැද්ද කියන එක තීරණය කරනවා. එනිසා ඇතැම් විට අපි පිළිගත්තු වාර ගණන් ගණන් කරගෙන ඇතැම් විට කොහේවල් 100 200 30 කියලා තියෙන පුළුවන්. නමුත් අපි මේ අරමුණු වලින් පිටින් පිට ගැටෙනවා නම් පින්නතුනේ පිළිගැත්වීමෙන් කුසලයක් වෙනව නැත්තේ නේ. නමුත් හැබෑරෙසම අපි පින්නතුනේ ධර්මයේ වෙත ධර්මයේ ප්‍රතිලාභය ධර්මයේ ප්‍රතිඵලය අපි තාම ලබාගෙන නැහැ ඒක. ඒ නිසා ධර්ම මාර්ගයේ ආරම්භයේදීම ප්‍රධාන කාරණේ තමයි මෙන්න මේ අවිද්‍යාව දුරු කිරීම. අවිද්‍යාව තමයි මුලින්ම හමු වෙන අගුල කියලා කියන්නේ. එතකොට මොබස දිවිගෙන දිලගෙන යහමීද මේ සෘතවත් ආර ශ්‍රාවකයාට මුලින්ම හමු වෙන දේ තමයි අර අගුලනේ. අගුල අගුල. ඔය ඒ අගුලට තමයි කියලා විද්‍යාව කියනවා. එතකොට දැන් අර දෙවියා ඇවිල්ලා කිව්වේ සුමේදට, සුමේද බ්‍රාහ්මණ කතාව දිටි කිව්වේ මොබස දිනගෙන යනකොට අගුලක් හම් වෙනවා කියලා. එයා අගුලේ කියන මොකද්ද කියන එක කිව්වේ නැහැ. යකේ බුදුහාරෙන් හර දැනගන්නේ කියලා. දැන් බුදුහාඳුරු කියන්නේ මේ අගුල කියන්නේ මොකද්ද? අවිද්‍යාව මේක තමයි පින්නතුනි නිවන් නැමැති දොරටුව. නිවන් නැමැති ස්ථානයක් තියෙනවා නම් එතෙන් කියද්දී මුලින්ම හමු වෙන සම්බාධක අපට. ඒ නිසා මේ සම්බාධකේ දුරු කර ගන්නයි අපට ආර්ය ශ්‍රාවකේ අවශ්‍යවන්නේ. බුදුහාඳුර අවශ්‍යවන්නේ. බුදුහාඳුරගේ දහමක් අවශ්‍යවන්නේ මේ හේතුඵල දහම දකින්න. මේ දුක ඇතිවන්නේ මෙන්න මේ හේතු නිසායි කියලා අපි මේක අහලා දැනගන්න ඕනේ. මේක Tamanටම අවබෝධ කරගන්න බෑ. මේක අපිටම අවබෝධ වෙන්න නම් අපි සම්මා සම්බුද්ධ වෙන්න ඕන. ශ්‍රාවකයන් හැටියට අපි නිර්වාණ අවබෝධය ලබන්න නම් පින්නතුනි මේක බුදුරජාණන් වහන්සේගෙන් හෝ බුදුරජාණන් වහන්සේගෙන් වණ හපු ශ්‍රාවකයෙකුගෙන් හෝ ඒ ශ්‍රාවකයෙක් ලියපු පොතපතකින් අහලා දැනගන්න ඕන. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටිය ප්‍රඥාවන්ත කම කෙනා. බුදුහාමුදුරුවෝ හැරුණකොට කවද බුදුනන් හරියට ප්‍රඥාවන්ත කම කෙනා? අවුද සරුවත්හාමුදුරුවෝ සරුවත්හාමුදුරුවෝ තමයි ප්‍රඥාවතුනි අවකම් පස්ස නැගිටි. සරුවත්හාමුදුරුවෝ උපදේශ පරිප්‍රායකයා අසජිහාමුදුරුවන්ගෙන් බණ අහනකොට ඔහු ත්‍රිවිධය පරතරට කියන හිටියේ. බ්‍රාහ්මණේ ඔහු සියලුම විද්‍යාවන් ඉගෙනගෙන තිබුණේ බ්‍රාහ්මණාගමේ කෙනෙක්. නමුත් ඒ තරම් ප්‍රඥාවෙන් යුක්ත වුණත් ඔහුටවත් ඔහු කාලයක් විරාජී වෙヒටියා. මේ ආත්මේ දරක් නේ ආත්ම භව 500ක්ම බ්‍රහ්මචාරී වෙヒටිය කෙනෙක්. හරි අමරු කියලා කියන්නේ එහෙම හිටිය කෙනෙකුටවත් තමන්ගේ ඥාණයෙන් මේක අවබෝධ කරගන්න බැරි වුණා. හැබැයි මේ වඩපු කුසලී ආනිසංසයෙන් අරත්තජි හාමුදුරුවෝ ඒ ධම්මා හේතුඵලවා කියන කොටම තේරුණා. හේතුඵල ධර්ම කියන්නේ මෙන්න මේ හේතුව නිසා ඵලය ඇති වෙනවා. හේතුව නැති වෙනත් එකම ඵලය නැති වෙනවා කියන මේ න්‍යාය මේකට කියන ආර්ය න්‍යාය කියලා. මේ න්‍යාය හරියට ගැඹුරින් අවබෝධ කරගත්ත මොහොතේම මේක අහපු මොහොතේම උපදෙස්තර පුළුවන්කම ලැබුණා සෝවන්නේ. ධාතව සම්පූර්ණම කිව්වේ නැහැ. ධාතයක් පද දෙකයි කිව්වේ. පද දෙකක් කියනොතම අවබෝධ වුණා. එතන මෙන්න මේ අවිද්‍යාව දුරු කිරීම සඳහා වූ මේ ප්‍රඥාව ලැබීම මේ සමාරම්භක අවස්ථාවේදී අපිට ධර්ම ශ්‍රවණය වැදගත් වෙනවා. ධර්ම ශ්‍රවණය කියන්නේ මේ ධර්මය නාමයෙන් වෙන වෙන දේවල් හුට නම් හරියන්නේ නැහැ. මේ හේතුඵල ධර්ම මේ ආර්ය න්‍යාය මේ සිද්ධාන්තයම හරියට අහන්නට ඕන. අහුවත් තමයි මේ අවබෝධය අපිට ලැබෙන්නේ. මොලේ අපි නොතුනේ අපේ ගෝමූලදී අගුල හමුණා කියලා ඒ අගුල කියන අවිද්‍යාව අවිද්‍යාවක හැරකලා ඊට පස්සේ තවදුරටත් හාරගෙන යනවා. හාරගෙන යනකොට අපි කිව්ව හමු වෙනවා කියලා මොකද්ද? මැඩියෙක් හමු වෙනවා. මැඩියා මැඩියා ඉවත් කරන්නේ කොහොමද? මේ මැඩියා කියන්නේ මොකක්දද? මැඩියා කියන්නේ පින්නතුනි ප්‍රෝධය, හිතේ තියෙන අමනාපකම්, ද්වේෂය, මෙන්න මේකත් අපි උගුල ලයින් කරන්නට ඕන. පින්නතුනි බලන්න අපි කුඩා කාලේ අපි ඇලක් ළඟට ගියාම, ගඟක් ළඟට ගියාම, මුහුද ළඟට ගියාම, මල් වට්ටවර ගියාම කොච්චර අපි සතුටුද නේ? බෝලයක් ලැබුණාම, ඇඳුමක් ලැබුණාම, බයිසිකලයක් එහෙම ලැබුණාම කුඩා කාලේ අපි කොච්චර සතුටුද නේ? මුහුද ළඟට ගියාම අපි හරිය සතුටුයි. පිටේනකට ගියාම අපි හරිම සතුටුයි. දුවනවා, පරිනවා, පෙරලෙනවා නේ? පින්නතුනි දැන් අපි ඒව ළඟට ගියාම මේ සතුට තියෙනවද? අපි මේ අධ්‍යාපනය ලබාගෙන කියලා කියන අපේ සතුට තියෙනවද? අපේ සතුට නැහැ නේ. එතකොට අපේ සතුට දැන් හද නැති ඇයි? අද අපිට මෙච්චර බඩු ගන්න දෙන්නේ නැහැ. කුඩා කාලේ අපිට මොනවක් කරන්නේ නැහැ නේ. මොනවක් කරන්නේ නැතුවත් අපි හරි සතුටෙන් ඉන්නේ. නමුත් අද අපිට ඊට වඩා හොඳ දේවල් ලැබිලා තිබෙද්දී අපිට මේ සතුට නැති ඇයි? අපිට සතුට නැති වෙන්න තියෙන කාරණා දෙකක් නිසා. ඒ තමයි එකක් ලෝභය නිසා. අනිත් එක ලෝභයත් එක්කම අනිත් පැත්තේ තියෙන දේ තමයි ද්වේෂය. කාම රාගයයි ද්වේෂයයි කියන මේ සංයෝජන දෙක එක කාසිය දෙපැත්ත වගේ තියෙනවා. මේ සංයෝජන දෙකම සකදාගාමි වීමේදී අඩු වෙනවා, අනාගාමි වීමේදී දෙකම එක විදිහට නිරුද වෙයි. එතකොට අපේ හිතේ තියෙන තුනේ පුද්ගලයන් පිළිබඳව තියෙන ආශාවත් ඒ වගේම අපට පුද්ගලයන් ඇසුරු කිරීමේදී පුද්ගලයන් පිළිබඳව ඇති වෙච්ච අමනාපකහ නැත්නම් පුද්ගලයන් රැකෙනකොට ඔවුන්ගේ අඩුපාඩුකම් දැකලා අපි බලන්නේ අඩුපාඩුකම් නේද? දැන් පොඩි කාලේ අපි ඇසුරු කරනකොට කටින් අඩුපාඩුම මොකුත් හොයන්නේ නැහැ නේ? දැන් ඉස්සරට බාර දෙන ඉස්සෙල්ලා කට්ටියට ඒවලේ කේන්ද්‍ර යෝධිය මොකක් හරි දෙයක් ගන්න එක වෙනම දෙයක්. නමුත් අහවලා මෙහෙමයි මට ගැහුවා කිය කිය අපි කතා කරගෙන ඉන්නේ. මට දැන්න කිය කිය දවස් ගණන් හිටියේ ඉන්නේ නැහැ නේද? එහෙම නැති නිසා තමයි අපේ හිතේට ලක්ෂණ. එහෙම නැති නිසා තමයි අපි මුගස් සතුටේ හිටියේ. නමුත් අද අපට ඒ සතුට අහිමි වෙලා තියෙන්නේ. පින්නතින අපි මේ පුද්ගලෙක අඩුපාඩු ගම් වාක් අපි හිතනවා. හිතන විදිහට අපි ඒක ගැන කතා කරනවා. ඇතැම් විට ඒවා විවේචනය කරනවා අපි. එහෙම කරන්න ගිහිල්ලා මේ හිතේ තියෙන පහපත් බව, හිතේ තියෙන ප්‍රසන්න භාවය අදාපේ නැති කරගෙන තියෙනවා. ඒ නිසා අපි එන්නුතුනේ මේ ක්‍රෝධය කියන මෙන්න මේ මැඩිය අපි ජීවිතෙන් ඉවත් කරන්නට ඕන. අපි ජීවිතයේ අමනාපකම් තියෙන ඔක්කොම පුද්ගලයන්ගිට මේ අමනාපකම් ටික ඔක්කොම අරගෙන පැත්තකින් තියපුවොත් බලන්න එන්නුතුනේ ජීවිතේ කොච්චර ලස්සනද. දැන් මේ දේවල් පින්නුතුනේ අපි ප්‍රායෝගිකව ජීවිතේට සම්බන්ධ කරගන්නවා. අපි හැමදාම විනාඩි 5ක් හරි භාවනා කරනවා. මේ භාවනා කරද්දී මතක් කරගන්න තමන් ඇසුරු කරපු හැම දෙනාම යම් තා පුත්‍රයෙක් අමනාපකම් තියෙනවා නම්, කාගෙන් හරි තමන්ට යම් කිසි අසාධාරණයක් අවඩක් වෙලා තියෙනවා නම්, ඊට තමම සමාව දෙන්න. කොහොමද සමාව දෙන්නේ? ඇතැම් විට ඒ වර්ග නිතර නිතර මෙනෙහි වෙනවා. මෙනෙහි වුණත් පින්නතුනේ අපට හිතෙනවා මියා මට මෙහෙම කළා මම කොහොමද මේ කයින් කරන්නේ කියලා හිතෙනවනේ. නමුත් පින්නතුනේ බුදුහාරය වෙලාවේදී උපමාවක් දේශනා කරනවා. මොකක්ද? මේ අපි සසරේන ගමනේදී අපට මවන වෙච්ච, පියාණ වෙච්ච, දුවන වෙච්ච, පුතාණ වෙච්ච කවුරුවත් නැහැ. ඒ නිසා තමයි ඇතැම් විට නොයෙකුත් අසාධාරණකම් කරකවා ඉන්න පුළුවන්. නමුත් මේ හැම දෙයක්ම මේ දීසල ආත්මභාවල තමන්ගේ අම්ම වත්තේ ඉඳලා තමන්ට කිරි දීලා පෝෂණය කරපු අම්මලා කියලා හිතන්නේ. ඒ වගේම නැත්නම් හිතන්නේ මේ තමන්ගේ දෙමව්පියන්ගෙන් කෙනෙක් වෙලා තම පෝෂණය කළ දහඩියෙන් ඉතාම අමාරුවෙන් පෝෂණය කරපු මේ අම්ම තාත්තා දෙන්නගෙන් කෙනෙක් වෙන්න ඇති මේ කියන හැඟීම ඇති කරගන්න. මේකට හොඳ ලස්සන කතා ප්‍රවෘත්තියක් තියෙනවා. එක්තරා කාලයක ස්වාමීන් වහන්සේ කෙනෙක් වැඩ සිටියා. බුදුරජාණන් වහන්සේගේ කාලේ මට මතක විදියට මේ ස්වාමීන් වහන්සේට උපස්ථාන කරන දායකාවක් හිටියා. කොහොම හරි මේ ස්වාමීන් වහන්සේගෙන් බණ අහලා මේ දායකාව මේ ස්වාමීන් වහන්සේට කලින් භාවනාවේ දිනනවා. භාවනාවේ දිනුවාට පස්සේ මේ උපාසිකාව කල්පනා කළා මෙච්චරම මේ ස්වාමීන් වහන්සේට මේ බැඳීමක් ඇතිවන හේතුව මොකද කියලා. අනිත් පැයට වඩා හුඟක් උපස්ථාන කර මේ ස්වාමීන් වහන්සේට බැලුවා මොකද මේ මෙච්චරම ඇලීමක් ඇති වුනේ කියලා. එතකොට මේ තැනැත්තිය අභිඥා ලබාගෙන තිබුණේ ඉස්සලා සම්භවවල ජීවිත දකින්න පුළුවන් නුවණක් තිබුණා මෙයාට. මේ කාන්තාව බැලුව පෙර ආත්ම භාව උපේනිවා සංසිඥානෙන් බැලුව බන්නකොට තේරුණා ආත්මභාව 99ක්ම මේ කාන්තාවගේ පහමේ මේ පහමයි. ඒකයි මේ මෙච්චර බැඳීමක් ඇති වෙන්නේ. ඊළඟට කල්පනා කළා තවත් විස්තර කළ බලනකොට තේරුම් ගියා මේ ආත්මභාව 99 දීම මේ කාන්තාව විසින් මේ ස්වාමියාව මරණයට පත් කළා කියලා. ජීවිතාන්තයට පත් කළා කියලා. කුමක් වරුණක් සඳහා සතරගත දෙයක් වෙන්න පුළුවන්? ආත්මභාව 99ක්ම ස්වාමිය වෙලෙ හිටිය 99 දීම මේ ස්වාමියාව මේ කාන්තාව විසින් ජීවිතාන්තයට පත් කළා කියලා මරණයට පත් කළා කියලා. මේ කාන්තාව මේ ටික කල්පනා කරලා බලන ඊට පස්සේ කල්පනා කළා දැන් මේ තැනැත්තිය දන්නවා ස්වාමීන් වහන්සේ තමයි මෙයා විශ්වාස ලබන්නේ නැහැ කියලා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ කොහොමාරි කළේ ස්වාමීන් වහන්සේ භාවනා කළ දිනුනා ස්වාමීන් වහන්සේ තපිච්ඡා ලබා ගත්තා උපේනිවා සංඥාන උපදවා ගත්තා උපදවාගෙන ස්වාමීන් වහන්සේත් බැලුවා මේකට මේ සම්බන්ධිත හේතු මොකද්ද කියලා. එතකොටත් තේරුම් ගියා මේ වගේ 99ක් මේ තමයි ස්වාමී කියන වෙලාව හිටියා. මේ ස්වාමීන් වහන්සේ තාම කෙලෙස් ප්‍රින්න කළනේ අභිෂා ලබාගෙන තිබුණට තාම අනාගාමී වෙලා නැහැ. තාම දේශ සම්පූර්ණ දුරු කළ නැහැ. ඒ නිසා මේ කාන්තාව කියනවා දැන් අර 99 දීම මරපු කාරණයක් තේරුම් අරගෙන අමනාපයක් ඇති කරගනියි කියලා මේ කාන්තාව කියනවා ජීවිනී ආත්ම භාවය බලන්න කියලා. ජීවිනී ආත්ම භාවය මොකද වෙලා තියෙන්නේ? මේ තැනැත්තාගේ අම්මා අම්මා වෙලා ඉතාම අමාරුවෙන් පෝෂණය කරලා කිරි දීලා දුක් මහන්සියෙන් හදලා වඩාගත්තු දරුවයි මේ ස්වාමීන් වහන්සේ. එතකොට අර 99ක්ම බලලා 100 බලන කියයි. අර 99 ඉදම මරණයට පත් කරා කියලා තේත්‍යයක් ඇති යමනාපයක් ඇති වෙකින් හැංගීමෙන් තමයි අර 100 විනික බලන්නේ කියලා කිව්වේ. ඒතර 100 විනික බැලුවට පස්සේ අර ආවනාපේ දුර වෙලා ගියා. මේ අම්මනේ අන්න ඒ වගේ පින්තුනි අපට අපි මේ සසරේ අදාපට අපේ වටා පිටා වෙන්න බොහෝ දෙනෙක්. මීට පෙර ආත්ම භවවල අපට හුඟක් උදව් කරපු අය. මීට පෙර ආත්ම භව ගන්න ඕනේ නැහැ පින්නතුනි. මේ ආත්ම භවයේදී අපට කොයි තරම් උදව් කරනවද නේ? අපි පින්නතුනි අපිම කියලා කුඹරකට බැහැලා ගොවිතැන්පත් කළා. වීදික ගෙනල්ලා කොටලා අපිම ඔක්කොම සකස් කළා. අපිම අනුභව කරපු ජීවිතයක් අපේ ජීවිතවල බොහෝ දෙනාගේ නැහැ. මම හිතන්නේ මේ බොහෝ දෙනාගේ නැහැ. කුඹරකට මෙහෙලා කුඹරකට නේද මගේ මට නම් ඒ අත්දැකීම ලැබල තියෙනවා. මම හිතන්නේ මේ පිළිතුරු කාටවත් යාදගෙන නැහැ කියලා මම හිතනවා. තමම වගා කළා, තමම කුඹරක වගා කළා, තමම මේ ලෝල ටික වගා කළා, තමම ලබල තෝස් තවක් නැහැ. එතන අපි පින්නතුනි හැම ආහාරයක්ම ගන්න අවස්ථාවලදී ඒකට බොහෝ දිනක උපකාර කරලා තියෙනවා. දැන් බලන්න අපි උදේ නැති දෙනකොට බොහෝ දෙනෙක් අපට උදෑසන ආහාර වේල පිළියෙල කරන්න. දැන් බේකරි වල වැඩ කරන ඇරයට නිදා ගන්න නැහැ කට්ටිය. ඒ කට්ටියට එළි වෙනකම් වැඩ. දැන් හතරට විතර පටන් ගන්නවා. පටන් අරගෙන එළි වෙනකම් වැඩේ කට්ටිය. දැන් උදේට අපට පාන් සූදානම් කරන දැන් ඉඳලම වැඩේ කට්ටිය. ඒතකොට පින්නතුනේ ගියේ පාන් ගෙඩියට විතරයි. අනිත් බොහෝ දේවල් සඳහා පින්නතුනේ අපට ඇඳුම් මහන අය, බෙහෙත් හදන අය මේ බොහෝ දෙනෙක් අපේ ජීවිතේ ලොකු උපකාරයක් වෙනවා. අපිට කියන්න පුළුවන් අපි කලි දෙනවායි කියලා. ඒක වෙනම දෙයක්. නමුත් පිළිතුරු අපේ ජීවිත පාස්වා ගන්න බොහෝ දෙනෙක් අපිට මෙහා ස්වභාවෙත් අපි මේ එන තත්වයට දැන් මේ පිළිතුරු මේ ඇවිල්ලා වාඩි වෙනවා නේ අද බලන්න. දැන් මේ වාඩි වෙන කලින් මේ වතු ගාම් කට්ටියක් හිටිය නේද? වා වැඩ කරා කට්ටිය. දැන් මේ අතන එක විදිහ වෙනකොට ඔක්කොම සූදානම් වෙනවලු. ඉතින් නිකන් මේ ඔක්කොම සකසලා තියෙ කියලා. නමුත් බොහෝ දෙනෙක් මේ සඳහා පිළිතුරු උපකාර කළා. මේ ගොඩනැගිලි හදපු අය මේවට gadol ඇදපු අය ඇරයන් ඉදිමරාගෙන වැස්ස තිබීගෙන වැඩ කරන බොහෝ දෙනෙක් ඉන්නවා. අපේ සමස්ත ජීවිතේම පිනතුනි මේ වගේ බොහෝ දෙනෙක් උපකාර කරලා තියෙනවා. අදත් උපකාර කරනවා. ඒ නිසා වැරදි අඩුපාඩුකම් ජීවිතයේ සුඛලංගෙ වෙන්න පුළුවන්. උනත් පිනතුනි අපේ මෙන්න මේ අමනාපකම් අපි ජීවිතය අයින් කර ගන්නට ඕන. ධර්ම මාර්ගය යන කෙනෙක් හැටියට දහමේ සඳහන් වෙනවා කරණීය වැටි සූත්‍රයේ ඉතාම වැදගත් ආදර්ශයක් දක්වනවා. මොකද මාතා යතානි යම් පුත්තම් ආයිසා ඒක පුත්තම අනුරක්කේ ඒවම් පිටස්සබ්බ භූතේසු මාන සම්භවය අපරිමාණං කියලා. මවක් හමන්ින්න එකම පුතාල යම් කිසි සෙනෙහසක් යම් කිසි ආදරයක් දක්වනවා නම් අන්න ඒ වගේ සෙනෙහසක් හැම දිනකටම දක්වන්නේ නැති. යමලාට පුරා කාලේ අපි අම්මට නේද අම්මගේ කොණ්ඩෙන් අදිනවා ඈ මුහුණ තුවාල කරනවා අම්මට ගහනවා නේද? කොයිතරම් අතින් අහුවෙන එකෙන් ගහනවා කොණ්ඩේ කොච්චරවත් පීරලා තියන දෙන්නේ අවුල් කරනවා නේද? නමුත් අම්මා අවදාවත් අපිත් එක්කමනක් වෙන්නේ. නමුත් එහෙම ඉන්න අපි නේද? වාස්තකයේදී අර කෙවිදේ පොට්ටක් හරි කෙනෙක් ඇඟිලි හකුණු සමගද වෙන්නේ. කේන්ති යනවනේ පොට්ටක් ගියාම තේ සමහර විට අපි ඉක්මනටම කේන්ති ගන්න. ඒතර අපේ නම, අපේ පුතා, අපේ දරුවා සඳහා අපි ඉක්මන් නොවෙච්ච අපි. අපි වෙනස් අය සඳහා මේ සීමා ભેදේ නිසා අපි ඉක්මනින්ම කේන්ති ගන්නවා. නමුත් අපිට මෙන්න මේ සෙනෙහස දක්වන්න පුළුවන් යම් ප්‍රමාණයකට පින්නතුන අපේ ජීවිතවල වා මෙන්න මේ අමනාපකම් අඩු වෙනවා. මෙන්න මේ අමනාප අඩුකම ධර්ම මාර්ගයේ ඉදිරියට යද්දී අපට අනිවාර්ය අංගයක් මේක. අමනාපකම් තියාගෙන භාවනාවෙන් ඉදිරියට යන්න බෑ. ඒ නිසා ආරම්භයේදී මෛත්‍රී භාවනාව සතර කමඨහන් වලින් මුල්ම කමඨහනක් ඉදිරියට තියෙනවා. ඒ නිසා අර හුඹස ඇරීමේදී හම් වෙන දෙවෙනිට හම් වෙන දේ තමයි මැඩියා. මැඩියා කියන්නේ ක්‍රෝධය. ක්‍රෝධයෙන් විතෙන් අයින්තරන් අයින්තරෝති නිවන කෙසේ වෙතත් සාන්දෘෂ්ටික වශයෙන් පිළිතුරු මේකේ ප්‍රතිඵල අපට තියෙන ගන්න. දවසක විනාඩි 5 ගානේ මෛත්‍රී භාවනා කරන්න. අපිට තියෙන ලෙඩම් වා කඩු වෙනවා. හුඟා පිළිතුරු අපිට තියෙන ලෙඩ වලින් 60%ක්ම කායික ලෙඩ නෙවෙයි මානසික ලෙඩ. මනස බලපාන ඇති වෙන ලෙඩයි අපිට තියෙන්නේ. ඒ ලෙඩ වලින් හුඟා මානසික ආතතියට හේතු වන කුද්දලම නැවත. ඒ ආතතියම තමයි සමහර බලවත් රෝග වලට පසුපාලින හේතුව. ඒ නිසා මේක පිටිකෙන්දේ ජීවිතේට ප්‍රායෝගික කරන්නට වන ක්‍රෝධය අපි දුරු කරන්නට වන අමනාපකම් දුරු කරන්නට වන. ඊට පස්සේ පදනම් කරනවා තවතරටත් මේ සුමේද මේක සාරගෙන යනකොට උට හමු වෙනවා දෙමන් හන්දිය. මන් සංදිය හම් වෙනවා. මේ මන් සංදිය කියලා කියන්නේ බුදුහාඳුර විස්තර කරනවා මේ මොකද පින්නතුනි මේක තමයි විචිකිච්ඡාව. විචිකිච්ඡා කියලා කියන්නේ සැකය. සැකය කියන්නේ විශේෂයෙන් මෙතන අපිට මේක ජීවිතයේ සැක තියෙන ඒව නෙමෙයි මේ කියන්නේ මේ ධර්මයේ පිළිබඳව නැත්නම් මරණය පස්සේ ජීවිතය ගැන සැකර පිළිබඳව නැවත ඉපදීම පිළිබඳව ආදී මෙන්න මේ කාරණා පිළිබඳව තියෙන සැක. අපි දන් දෙනේගේ විපාක තියෙනවද? සිල් රැකිනේගේ විපාක තියෙනවද? මව්පියන්ට සැලකීමේ විපාක තියෙනවද? මරණය පස්සේ ජීවිතයක් තියෙනවද? යහපත් මඟට පිළිපන් වූ බ්‍රාහ්මණ ශ්‍රමණ බ්‍රාහ්මණාදීන් ඉන්නවද? මේ වගේ දේවල් ගැන අපට කියන සැක මේකත් අපට නිවන් මාර්ගය යන තින බාධාවක්. ඒ නිසා අපි හිතන ධර්ම මාර්ගයේ ආරම්භයේදීම තියෙන ඕන ලක්ෂණය තමයි ශ්‍රද්ධාව කියන එක. ශ්‍රද්ධාව කියන සමන්නහන ධර්මයේ සමන්ට පිළිපැද්දොත් ඒ පිළි ඒ ධර්මයෙන් සමන්ට ප්‍රතිඵලයක් තියෙනවා කියන විශ්වාසයක් සමන්ට තියෙනවා. අන්නේ විශ්වාසයට විරුද්ධව කියන දේ තමයි විචිකිච්ඡාව කියලා කියන නිසා විචිකිච්ඡාවේවත් හැකිය අපේ ටිකෙන් ටික ජීවිතයෙන් අයින් කරගන්නට ඕන. ඊළඟ කාරණය තමයි අපි කිව්වා දෙමන් අන්තියක් පසුකල් යනකොට උන හම් වෙන මොකද්ද? අර කිරි ගොට්ටක් හම් වෙනයි කියලා අපි කිව්වේ. ඔව්. අන්නේ භාජනය අන්නේ උපකරණය අයින් කරන්නයි කියලා කිව්වා. මේ උපකරණය කියලා කිව්වෙ මොකද්ද පින්නතුනේ? නීවරණ ධර්ම. නීවරණ කියලා කියන්නේ නීවරණ වසන ධර්ම අපේ ජීවිතයේ තියෙන ප්‍රගතිය, ජීවනය, සාර්ථකත්වය, සතුට වසන කාරණේ. ඒ තමයි කාමච්ඡන්ද, ව්‍යාපාදාදී මෙන්න මේ නීවරණ. දේවල් කියන ආස්ව ටිකෙන් ටික අපි අඩු කරගන්නට ඕන. අමනාපකම් ටිකෙන් ටික අඩු කරගන්නට ඕන. සැකය ටිකෙන් ටික අඩු කරගන්නට ඕන. නිතරම නිදිබර ගතිය අලස ගතිය අඩු කරන්න ඕන. ඒ වගේම උද්දච්ච කුකුච්ච නිතරම සිටේ විචික්ක ස්වභාවය ටිකෙන් ටික අඩු කරගන්නට ඕන. මෙන්න මේවට කියන්නේ නීවරණ කියලා. බෞද්ධ කෝ කුච්චලෙන් තියෙන ආශාව, ඒ වගේම ආශාවත් එක්ක ඇති වෙන ගැටීම, ඒ වගේම නිදිබර ගතිය, උද්දච්ච කුකුච්ච ඉතේ විතරණ ස්වභාවය සහ සැකය කියන මෙන්න මේ කාරණා පහට කියන පංච නීවරණ කියලා. මෙන්න මේ නීවරණ ධර්ම ටිකෙන් ටික අඩු කරගන්න පුළුවන්. මේ නීවරණ ධර්ම යමකට අපි ආශා කරනවා නම් පින්නතුනි අපිට හිතෙන අපි යම් යම් දේවල් ආශා කර කර ඉතින් අල්ලගෙන අල්ලගෙන අපි ඒකෙන් ආස්වාදයක් ලබන උත්සාහ කරනවා. හරියට කුෂ්ඨ රෝගිය තියෙන කෙනෙක්ගේ කුෂ්ඨ රෝගියක් අසලා යම් කිසි ආස්වාදයක් ලබන්න කැමති වගේ. ඒ වගේම අමනාප වෙච්ච පුද්ගලගේ අමනාප වෙච්ච සිද්ධි මෙහි කර කර අපි හිතින් ආස්වාදයක් විඳින වෙලාවක් තියෙනවා. මේ වගේ දෙයක් ආස්වාදයක් කියලා අපි විඳට මේ අපි මේ දුකක් විඳින්නේ නේ. අපිට මේ දුක අදිකල තේරෙකවත් නැහැ. අමනාප වෙච්ච කෙනෙක් ඉතින් මෙනේ කරලා එයාට මිසින් බැනවෙන අපි ඉන්නවා. ඒ වෙලාවට ඉන්න තුනේ අපි ජීවිතයේ මේ අවස්ථාවේ හරියට අපායින්න මානසිකවත් තියන්නේ අපි. අපිට ඒක තේරෙන්නේ නැහැ. ඒ වගේම අපි ඒකට විරුද්ධව යන නිර්ලෝභී චේතනාවක් නැත්නම් දානයක් දෙන අවස්ථාවක් බලන්න කොච්චර සතුටද ඒක. දානමය තින්කමක් හරි ප්‍රත්‍යහලෙන් කරනවා කියන ප්‍රත්‍යහලෙන් කරන අවස්ථාව බලවත් උත්තර චේතනාවක් ඉදේ තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඒ දානයේ දීපු අවස්ථාව ජීවිතේ ඕනම වෙලාවක මෙනෙහි කරන්න පුළුවන්. දැන් උපන් දිනයක් වැනි අවස්ථාවක අපිට යාළුවෝ ටිකක් වෙනාලා ආසෙන් ටිකක් වෙනාලා සංග්‍රහයක් කරලා සින්දු කීයක අපිට ඉන්න පුළුවන් වුණා. නමුත් ඒ සින්දු අහවලාට මෙන්න මේ විදිහට අකුරු ගහගා සින්දු කියුවා කියලා පුළුවන් පස්ස සතියකින් දෙකින් හරි අවුරුද්දකින් හරි පස්ස සතුට වෙන්නේ. අපට එදෙන කොයි තරම් මොනේ වැඩද කරේ කියලානේ. අපිට ඒ උපන්දිනේ දවසේ මේ දැන් මෙට අපිට පුළුවන් මට්ටමේ හාමුදුරු කෙනෙක් දෙනමක් වඩා මල පිරිට් එකක් කියලා අපිට පුළුවන් මට්ටමින් අපි දානයක් දුන්නා නම් එහෙමත් බැරි නම් අඩුවානේ පන්සලට හරි ගිහිල්ලා පින්කමක් කළා නම් බෝධි පූජාවක් තිබ්බනම් අපිට ඒ ගැන හිතනකොට ජීවිතේ ඕනේ මොහොතේ ජීවිතේ සතුටක් එනවා. සීනදිනේ පින්කම්වල ස්වභාවය මේකයි. උසාවල ස්වභාවය මේකයි. අපි කාට හරි බැන්න නම් පින්නතුනි ද්වේෂකාරක අපි දරුවන් හදන්න හොඳ හිතින් බලනවා සිස්සන්න බලන මේක වෙනම දෙයක්. නමුත් ද්වේෂකාරකව ද්වේෂයෙන් අගටිද ගිහිලා අපි වෙනකොට බලනවා. ඒ බැනුමට ලක් වෙච්ච කෙනා අවසානයේ මිය ගියා. ඒ මිය ගිහිපු දවසට අපිට සතුටුද? මම යා නැරෙන ඉතල හොඳ දෙයක් කිව්වා කියලා සතුටුද? නෑනේ. අවදාවත් අපිට සතුටු වෙන්න බෑ. ඒ වගේම අපි කාට හරි අසරණ කෙනෙකුට කෑමක් දුන්නා. අසරණ කෙනෙක් අපි නෑවුවා. අතරින් ඉන්නකොට බෙහෙත් ටිකක් දුන්නා. දීලාවිලා සතියකට පස්සේ අපිට ආරංචිය වෙනවා. මොකද්ද? අනේ ඒකේ නමිය ගියා කියලානේ. අපිට මොකද්ද හිතෙන්නේ? අනේ කොච්චර හොඳට යට මං කලේ. ඒක ආහාර වේලාවට තවත් වේලක් දුන්නා නම් කොච්චර මට සතුටද? අනේ සතුගේ සතියේම මං යාට බස් ටිකට් එක ගාන දුන්නා නම් මට කොච්චර දෙයක්ද? මට අවස්ථාව නැතුණා නේද කියලා හිතෙනවානේ. අනේ වගේ මිනිස්සුනි ජීවිතේ කෙනෙකුට උපකාරයක් කරන්න ලැබෙන එකම අවස්ථාව වෙන්න පුළුවන් තමයි මේ ලැබිලා තියෙන්නේ. විශේෂයෙන් වයසක අය අම්මට තාත්තට ජීවිතේ වැඩි විනාදයෙන්ට කලකන්න. වැඩිහිටි වෙන්න ඕනේ නැහැ කියලා සමහර අය ඉන්නවා, සමහර ළමයි ඉන්නවා, සමහර රෝග හැදිලා. පිළිකා වැනි සමහර ලියුකේමියා වගේ රෝග හැදිච්ච ළමයි ඉන්නවා. ඇතැම් වෙලාවට ඉක්මනට මේ යනවා ළම. ඒ ළමයි ඉක්මනට මේ යනවා. ඈ අපි ටිකක් පරක්කල මේ යනවා නේද? ඔව් අපි කාට තීරණ වෙනවා පින්නසේ නිසා සුළුෙන් හරි කෙනෙකුට උපකාරයක් කළා කියන්නේ. ඒක සමාජ ජීවිතේ ලොකු දෙයක්. අසරණ ළමයෙකුට ඉගෙන ගන්න දක්ෂ ළමයෙකුට උපකාරයක් කළා කියන්නේ. වැඩි වෙටි කෙනෙකුට උදව්වක් කළා කියන්නේ. ඒක නම් මිය ගිහිල්ලා ඒකල අපට ආරංචි වුණා නම් පින්න තුනේ සමංගර උපකාරය වෙන ලොකු සතුටක් වෙන්නේ. ඒ වගේම සමංගෙන් වැරදි අනුපාරුකම් කෙනෙකුට සිද්ධ වෙලා තියෙනවා නම් ඒක නම් මිය ගියාට පස්සේ අපට සුවාත් දුක් ඇති වෙනවනේ. විශේෂයෙන් අම්මට තාත්තගෙන් හරියට සරක ගන්න බැරි වුණා නම් අම්මා තාත්තා නැති වෙච්ච කාලයක ලොකු සංවේගයක් එනවා. අනේ ජීවිතේ සලකන කිමිච්ච කාලේ සරක ගන්න බැරි වුණා නේද කියලා. ඒ මිය ගිය දෙනා නැවත අපිට ජීවත් කරවන්න බැහැ කියන දේ නිසා ඊටවත් ආවේදී. මේ සංසාර අපට මුණ ගැහිච්ච අවස්ථාවේදී කෙනෙකුට උපකාරයක් කරන්න පුළුවන් නම් ඒ අවස්ථාවේ අපි පිළිහෙට වෙන්න ඕන. ඒ නිසා මෙන්න මේ නීවරණ ධර්මයන් දුරු කරනවා කියලා කියන්නේ මෙන්න මේ කුසල කරන්නට විරුද්ධව අපේ හිතේ නැග පැනගෙන ආමස්සන්දාදීනේ නීවරණ පංච නීවරණ අපේ ටිකෙන් ටික දුරුකරගත් වලින් තමයි මෙනි වගේ පරිත්‍යාග පිළිත්‍යාදී මෛත්‍රියාදී මෙත්ති විල අපේ සිටි දැනට වෙන්නේ. එන් අක්ෂිනෙන් තමගේ ජීවිතය පුරවා ගන්නට ඕන මේ අකුසල් දුරු කළා. ඊළඟට මෙහෙම තවත් මේ තුමස සාරාගෙන යනකොට උට හමු වෙනවා මොකද්ද? දැන් මුලින්ම හමුණා මොකද්ද? අගුල හම්බුණානේ. අගුලෙන් පස්සේ මොකද හම්බුනේ? මැඩිය හම්බුණනේ. මැඩියගෙන් පස්සේ දෙමන් හන්දියක් හම්බුනේ. ඊට පස්සේ ඔව් කිරිකොට්ට හම්බුණා. ඊළඟට නෑ ඒක තාම හම්බුනේ. දැන් අපි විස්තර කරගෙන යන්නේ. දැන් ඊළඟට හම්බෙන්නේ පින්නතුනේ ඔව් ඉබ්බා ඉදිබුවා හම්බ වෙනවා. ඉබ්බා කියන සතා බුදුහාඳුරන් නිතර උපමාවට අරන් තිනවා. කුම්මෝව අංගාරි සතේ කපාලේ සමාද අංගික මනෝ විකාශය කියලා ලක්ෂණ ගන්නවා. ඒ ගාථාව ඒ කියන්නේ ඉබ්බ හරිම ආර්ථසයිද සත්‍යයක්. ඉබ්බ ආර්ථ කොටේද? අවෘත්ති යන්නේ තියටත් වැඩිය ජීවත් වෙනවා. ඔහුගේ අර ආවරණය උඩ තුනක් පිට වෙනවා. දින දින අනුතරක් එනකොටම මේ සමන් බාහිර ධාතු ඉන්ද්‍රිය පහක් තියෙනවා. අත් දෙකයි දෙපායි හිසයි කියන මේ අංග පහව ඉක්මනට ඇතුළට ගන්නවා. ඒකෙන් තමයි ආරක්ෂාව වෙනවා. අනිවාර්යයෙන්ම බුදුහම සංඝහන් කරන අපට ඉන්ද්‍රිය පහක් වෙන ප්‍රධාන ඉන්ද්‍රිය පහ. මොනවද ඒවා? ඇස, කන, නාසය, දිව, ශරීරය කියලා මෙන්න මේ ඉන්ද්‍රිය පහ පිණිසදී මෙන්න මේ පහ තරවගේ ආරක්ෂා කරගන්නයි කියලා කිව්වා. ඇහැට රාග දේශ ආදී අරමුණු වෙන රූප බැලීමෙන් අඩු කරන්නට ඕන අපි. කනට ශබ්දයෙන්වත් එහෙමයි. මෙන්න මේ ඉන්ද්‍රියන් ටික රැක ගන්නට ඕන. මේ ඉන්ද්‍රිය ටික රැක ගැනීම තමයි පිණිසදී අපි ආරක්ෂා වෙනවා කියලා කියන්නේ. නැත්තම් ගෙදර හොඳට වටේට හොඳට උසට සකස් කරලා තිබුණට ගේට්ටුවක් දාලා තිබ්බට අපි ආරක්ෂා නැහැ. අපි ආරක්ෂා වෙනවයි කියලා කියන්නේ අපි මහා මගේ හිටියත්, බස්නාව සම්පලක හිටියත් මෙන්න මේ ඉන්ද්‍රිය ටික රැක ගන්න පුළුවන් නම් අපි පින්වත් ආරක්ෂායි නැහැ. දැන් මෙතෙන්දි සඳහන් කරන්නේ මේ ඉදිබුවාට මේ ඉබ්බාට උපකාර කරන්නේ මොකද්ද? උපාදානස්කන්ධ පංචකය, පංච උපාදානස්කන්ධය. පින්නතුනි සමස්ත බුද්ධ දේශනාවම යන්නේ මෙන්න මේ පංච උපාදානස්කන්ධයේ ඇතිවීම නැතිවීම, මේ පංච උපාදානස්කන්ධයේ ආස්වාදය ආදීනරය නිස්සරණය කියන මෙන්න මේ කරුණ පහ අවබෝධ කර ගැනීම සඳහායි මුල් සමස්ත බුදු දහම තියෙන්නේ. විවිධ න්‍යායවලින්, විවිධ උපමාවලින්, විවිධ කතා කරෝටි උපමා කරගෙන විවිධ දේශනා කයින්ගෙන් බුදුහාමුදුරුව ධර්ම දේශනා කරේ මෙන්න මේ සත්‍ය සකස් වෙච්ච ප්‍රධාන කොටස් පහ මේක. මොනවද මේ කොටස් පහ? පළවෙනි එක තමයි රූප උපාදානස්කන්ධය. දෙවෙනි එක තමයි වේදනා උපාදානස්කන්ධය. ඊළඟට තුන්වෙනි එක තමයි සංඥා උපාදානස්කන්ධය. හතරවෙනි එක සංස්කාර උපාදානස්කන්ධය. පස්වෙනි එක විඥාන උපාදානස්කන්ධය. රූප උපාදානස්කන්ධය කියලා කියන්නේ පින්නතුනි මේ අපි ඇතුළු කරන මේ තමන් දැනට කාර්යසතන මේ ශරීරය. මේ ශරීරය විතරක් නෙවෙයි මේ ශරීරය තමන්ගේ කරගෙන මම මගේ වස්තු ඉඳලාතු අපි මේ ශරීරයට උපකාර කරන මේ ශරීරය ඇතුළු කරන බාහිර සියලුම භෞතික සහ මානව දේවලුත් අපි තමන්ගේ රූප හැටියට අරගෙන ඉන්නවා නම් ඒගත් ප්‍රමාණයට රූප පිළිබඳ ආශාවක් ඇති කරගත්ත නම් මේකට කියන රූප උපාදානස්කන්ධය කියලා. උපාදානස්කන්ධය කියලා කියන්නේ පින්තුනි මහා බර මල්ලක් නේ. මේකට කියන්නේ බහර කියලා. ධර්මයේ සඳහන් කරන්නේ මේ රූප වේදනා ආදී මේ පහටම බර කියලා. මේ මහා බර අපිට ඇන්න ඔළුවේ තියන්නේ මොකද්ද? මේ බර මේ රූපය මම මගේ කියාගත්තු බර. මේ රූපේ විතරක් නෙවෙයි මේ රූපයටම සම්බන්ධ ගෙදර, දරුවෝ, වාහනය ඔක්කොම ටිකක් දැන් මගේ කරගෙන ඉන්නේ. දැන් මේව දැන් වන්නව නම් බයයි නේ. බලන දැන් දාසු රෙදි ටික දැන් කෙමේතෝ බල්ලා හුලියට ගන්නදෝ වාහනේ ඔක්කොම වන්නනේ නේ. වැස්සත් ඉවරයි නේ. රූපේට අනුතුරක් ඒ කියලා දැන් ඉන්නේ. දැන් රහතන මොකද කොහමද? රහතන වහන්සේ වැස්ස දෙමීගෙන පිට පාට යන කිසිම ගානක් නැහැ. දැන් අපිට රහතන වහන්සේලා විදිහට මෙන්න බෑ. නමුත් අපි කවදා හරි එන්නේ යන්නට ඕනේ. ඒකයි මේ කියන්නේ. රහතන වහන්සේ රාත්‍රී කාලේ ඉන්නේ ගල් කලාවල කැටපිලා. අහස දිහා බලාගෙන අහෝසුකම් අහෝසුකම් කියලා කියනවා. කිසිම නැති වෙන දෙයක් නැහැ. හැබැයි මෙතන මේ රජකම උතුන්නේ හිමි කුමාරවරුගේ. ඒ සියල්ලක් මාත් කරලා මේ කිසිම අපිට අත්හැරගන්න පුළුවන් නම් මේවා. ඉතින් තියෙන බැඳීම් අඩු කරගන්න පුළුවන් නම් පින්නතුනේ සමහර අය බයයි මේක අඩු කරගන්න. මේක අඩු කරගත්තොත් මේවා ටික නැති වේදෝ කියලා. නමුත් පින්නතුනේ මේ ආශාව අඩු කරගත්තා කියන මහා බරක් දෙමින් තිබ්බා. මහා බරක් දෙමින් තිබ්බා. ඒ නිසා රූපයේ පිළිබඳව තියෙන ආශාව ටිකෙන් ටික අපි අඩු කරගන්න ඕන. එක විදිහම මේක අඩු කරගන්නවා නම් මේක 11 ආකාරයකට බෙදන්න කියලා තිබුණ බුදුහාමුදුරුවෝ. 11 ආකාරයකට. මොනවද 11 ආකාරය? රූපේ පිටවන්න 11 ආකාරයක් තියෙනවා. අතීත රූප, වර්තමාන රූප, අනාගත රූප, ආධ්‍යාත්මික රූප, බාහිර රූප, සුකුම රූප, ඕලාරික රූප, දුර රූප, ළඟ රූප, ආධ්‍යාත්මික රූප, බාහිර රූප ආදී වශයෙන්. අතීත, වර්තමාන, අනාගත, ආධ්‍යාත්මික, බාහිර, සුකුම, ඕලාරික, ඊන, ප්‍රණීත, දුර, ළඟ කියලා 11 ආකාරයකට මේකට අයිති නොවන කිසිම රූපයක් මේ විශ්වේ නැහැ. මේවා බෙද බෙද අතීතයේ තිබෙන රූප, අනාගතයේ තියෙන රූප, ළඟ තියෙන රූප, ඈත තියෙන රූප ආදී වශයෙන් බලනකොට තව කල්ප 100 ගානකට පස්සේ ඈත ග්‍රහලෝකයේ කියන රූපයක් ඇති වුණා නම් ඒ රූපයක් මේ බුදුහාමුදුරන්ගේ රූප විශ්ලේෂණය තුළ ඇතුළත් වෙනවා. ඒසා බුදුහාමුදුර කිසිම අඩුවක් කියලා නෙමෙයි මේ විස්තර කරන්නේ. ඒ නිසා මේ හැම දෙයක්ම බෙද බෙද මේවා වෙනස් වෙන දේවල් නේද? මේවා වැඩිපුර ලන්තර ගත්තොත් මේවකින් දුක නේද ඇතිවන්නේ කියලා යථාර්ථයේ දකින්නවල පින්නතුනි මේවා පිළිබඳ වාක්‍ම අඩු වෙනවා අපට. දැන් බොහෝ විට අපි අවිද්‍යාව නිසා අපි හිතන්නේ මේවා වැඩිපුර ලන්තර ගත්තම සන්තෝෂයි කියලා නේ. gedara badu වැඩිපුරම තියෙන හොඳයි කියලා අපි හිතන්නේ. ඒ නිසා තමයි gedara වැඩිපුරම සල්ලි තියෙන වරනේ badu aran කියලා පුරුම ගන්නේ gedara නේ. නමුත් නියම ලෙස නම් වෙන්නේ වෙනුනේ මොකද මේ බඩු වැඩි කර ගන්නවා කියන්නේ අපට දුක වැඩි කර ගැනීමක් අපි. දෙනසන් සැබෑ ලෙසම සතුට ඇතිවන්නේ බඩු ගොඩගැසී ගැනීම මෙන්නේ තියෙන බඩු වයින් කර ගැනීම. යම් දවසක් වෙනුනේ අපට තේරෙනවා මේ බඩු වලින් දුක තමයි එන්නේ කියලා. අපි කාලෙකදී බඩු රැස් කර ගන්නවා. කැපතේ කියලා නම් කාණේකේ තේරණානේ රැස් කරගත්තම නේ දුකයි කියලා. ඊට පස්සේ මොකද කරන්නේ? ආයේ ගෙදරින් අඩු ගන්නවනේ. කයින් කරන ටික ටික. එතකොට මේනදී මොකද වෙලා තියෙන්නේ? දැන් අපි ශරීරය ගැන තියෙන්නේ ශරීරයේ මේ කලක් යනකම් පොණ්ඩේ මේ දඩටික මේ ඔක්කොම ඉතාම වටිනා දේවල් කියලා අපි ආරක්ෂා කරගෙන ඉන්නවා. නමුත් එහෙම හිතාගෙන ඉන්නම දේවල් පිළිබඳව කලකදී දඩේක මක් ඇති වුණොත් මොකද වෙන්නේ? කෑ ගහන මේතර උගුණන කියලා නේ. එදාට මොකද වෙන්නේ එහෙනම්? එදාට මේක අයින් කිරීම තමයි සුවේනේ. හැබැයි එතන හැම අයින් කරාට වෙනතුනේ ආසාව සම්බුදුම නැති වෙලා නෙවෙයි අයින් කරන්නේ. ඒ අයින් කරන්නේ කොහමද? අපහසුතාවට දාගන්න අපේක්ෂාවෙන්නේ. නමුත් මේ ධර්මයේ තුලින් අයින් කරගන්නේ කොහොමද වෙනතුනේ බාහිරින් අයින් කර ගැනීමක් නෙවෙයි මේක. මේක කරන්නේ හිතේ බැඳීමෙන් අයින් කරගන්න එක. ඒ නිසා තමයි සුද්ධෝදන රජතුමා රහතුනේ කොහොමද? රහත්ුනේ කිමුල් වගේ රජතුමා විදිය තමයි. රාජා රජසැප විඳින ගමම්මයි රජකම උසුනත් නෑ රජතුමා. සෝවාන් විතරක්නේ රහත් නොවනේ. නමුත් එතෙන්දි අයින් කරේ භෞතික වශයෙන් බැහැර කිරීමක් නෙවෙයි මනසින් අයින් කිරීමක් කරේ. ඒ නිසා අපි බඩු පාණ්ඩ වල ආසවස්තරනවා කියන්නේ මේ මන අහන කියලා ගෙදර දින බඩු ටික ඔක්කොම පාඩක යන කියනවා නෙවෙයි. නියමෝදී ලැබීම සමග මොකද කරන්නේ? ඒවට තියෙන ආශාවේ බැඳීම අපි අඩු කර ගැනීම මේ කරන්නේ. ඒ නිසා බඩු භාණ්ඩ වැඩිපුර ආවිච්චි කරනවාද නැද කියන එක නෙවෙයි වරද. අපි ඒ සඳහා කොච්චරනම් ආශාව කොයිතරම් බැඳීමක් තියෙනවාද කියන නැද කියන නැද කියන කාරණාව මතයි මේ දුක ඇති වෙනවාද නැද කියන එක තීරණය වෙන්නේ. වේදනාව පිළිබඳවත් මේ පින්නතුනි වේදනාව. දැන් වේදනාව මගේ කරගෙන ඉන්නේ. දැම්මට ගැහුවද එන්නේ ගහලා අවුහරි මට ගහලා කුවාරයක් ඇතුනොද එන්නේ අනේ මගේ ඔළුවට ගැහුවා කියලා කෑ ගහනවා කෙනෙක් ඇතැම් එක ලෙඩ වෙලා ලොකු රෝගයක් වේදනාවක් ඇතුනොද එන්නේ කෑ ගහන දැන් රෝහල් වලට එහෙම ගියා පේනවා ඒක දැන් අපේ ස්වභාවය අපි හැම දිනෙකම තමයි මේ මම මේ මානසිකත් තියෙන්නේ දැන් මේ වේදනාව මගේ කරගෙන ඉන්නේ ඒ වගේම කවුරු හරි දෙයක් කියලා හෝ ඇකට ස්පර්ශයක් වෙලහෝ යම් කිසි පෝයක් ලැබුණා නම් මේකත් මගේ කරගෙන ඉන්නේ. එතකොට තර වගේ මාර අනන වගේම හයියෙන් hina වෙනවනේ. මේ දෙකම අන්ත පින්නදනේ. දැන් අර ශරීරයේ වේදනාවකින් හයියෙන් කෑ ගහන අපි ඒ වගේම සද්දකින් hina වෙනවා මේ ශරීරෙම හොඳ ස්පර්ශයක් තියෙනවනම් ඒ වගේම අපි ගැන හොඳ වර්ණනාවක් කරනවා නම් නැත්නම් රූපයක් අලුතින් කාර් එකක් ලැබුණා නම් නේද? ඈ ලොතරැයියකට වගේ අර සද්දෙම අපි hina වෙනවා. අපි මේක බෙදාගෙන තියෙන එක දුකයි අනිත් එක සැපයි කියලා. නමුත් වෙන තුනේ සැපයි දුකයි කියලා අපි මේ නම් දාගෙන තිබුණට බුදුදහම ඇදෙන්නේ මොකද්ද? මේ දෙකම දුකයි. මේ දෙකම දුකයි. මොකද හර ලැබෙච්ච දේ අදාළ කතරුණාට අදාත සතුරුනාට ඒ දේම පින්නසුනේ ඒ දේම නිසාකවස්සේ දුක් වෙනවා. මෙන්න මේ අන්ත දෙකම බැහැර කිරීමට තමයි බුදුරජාණන් වහන්සේ අපට ධර්ම දේශනා කළේ. එතකොට රූප වේදනා සංඥා සංඥා කියන පින්නසුන අපි හඳුනාගෙන තියෙන දේවල් අපි නොඑක් දේවල් රූපය පිළිබඳව හඳුනාගත්ත දේවල් තියෙනවා. සත්ත්ව පිළිබඳව, ගන්ධ පිළිබඳව, රස පිළිබඳව, ඒ වගේම ස්පර්ශය පිළිබඳව, ධර්මතා පිළිබඳව මේ සංඥා හඳුනාගත්ත දේවල් පින්නතුනි. දැන් මේකට තමයි ඉගෙන ගන්න දේවල් ඔක්කොම සංඥානේ. ආතරයේ තනියම ඔක්කොම දේවල් සංඥා. මේ සංඥා කියන දේවලුත් පින්නතුනි සංඥා නිසා තමයි දුක් වෙනවා. ධර්මාදී මේ දේවල් නිසා හඳුනාගෙන තියෙන සුද්ධලයන් නිසා දැන් අපි කවුරු හරි හඳුනාගෙන තියෙනවා නම් කණින් අහලා එහෙන් දැකලා කවුරු හරි අතුරු කරගෙන තියෙනවා නම් ඇතැම් වෙලේ ඒ පුද්ගලයාගේ ළඟම ඥාතියෙක් මිය ගියොත් අපට අත්දැක ඉරවත් අපිට දැන් ඈත යන්න වෙනවා. දැන් මේ මරණ ගෙදරට යන්න වෙනවා. දැන් අපි සැපය කියලා දැන් සංඥා හඳුනාගෙන සම්බන්ධතාවයයින දැන් අලුතෙන් ඉන්ටර්නෙට් එකෙන් මේ පිටිය ක්‍රම තියෙනවානේ පුද්ගලයන් හඳුනාගන්නේ. අපි ඉතාලිනු හරිය සතුරක් නම් මට මෙච්චර යාළු වෙන්නයි කියලා යාලුවෝ ඉන්න ප්‍රමාණයට පින්නසනේ දුකත් ඒ ගන්නම තියෙනවා. මේ සංඥා අපි හඳුනා ගැනීම අපි හිතන ජීවිතයේ සැපසක් කියලා. නමුත් පින්නසනේ ඒ තා ප්‍රමාණයට ඒවා අවිද්‍යාවෙන් අල්ලගත්තනම් අවිද්‍යාවෙන් අල්ලගත්තනම් ඒ තා දුක තියෙනවා. නමුත් මේ ධර්මය අහන එක සංඥා තමයි. නමුත් මේ සංඥා පින්නසනේ දුක ඇතිවන්නේ හේතු වෙන මේ දුක නිරුද්ධ වෙන සංඥාවක් විදිහට ඔබහමින් ඉන්නේ කනහරා. සංඥා සංකාර කියන්නේ පින්නතුනි චේතනා වලට කුසලස්ල රැස් කරන ස්වභාවය. මේකත් පින්නතුනි මේකේ සංඥා වර්ග දෙකක් තියෙනවා. එක සංඥාවක් දුක ඇතිවන සංඥාව, අනෙත් එක දුක නිරුද්ධ වෙන චේතනා දෙකක් තියෙනවා. කුසලස්ල කියලා අපි මේක වෙන් කරනවා. එතකොට බොහෝ දිනෙක් වැඩිපුර කරන්නේ පින්නතුනි සසර දික් වෙන සසර දුක් විඳීමට හේතු වන සංස්කාර නැත්නම් චේතනා රැස් කර ගැනීම කරන්නේ. ඒකත් මහා බරක් හැටියට සඳහන් වෙනවා. ඊට පස්සේ විඥානය. විඥානය කියන්නේ හිත මේ හිතේ ක්‍රියාකාරීත්වය. මේක ශනිකව වෙනස් වෙන මේ තියෙනවා. මේ හිත හේතු වල තමයි යුක්ත දෙයක්. අපි හිතාගෙන මේ හිත මගේ මමයි මේ හිතන්නේ කියලා අපි හිත සමංගේ කරගෙන මේ තියෙනවා. පින්නතරින් මේ අපි හිතන හිතවත් අපට හිතේ නැහැ. ඒ හිත සමංගයි ඉන්නේ නැහැ කියන අවබෝධයක් අවදාහරි අපට එන්නට ඕන. එහෙම අහු දවසට ඒ හිතන හිතන නොයෙකිති අරමුණු තියෙනවා නම් ඒ අරමුණු පිළිබඳවත් අපි නුවණින් දැකලා ඒවත් අපි දුරු කරගැනීම උත්සාහය කියදෙන මෙන්න මේ පහට පේනතුනි ධර්මයේ සඳහන් කරන්නේ බර පහක් කියලා. මහා බර පොට්ටනි පහක් මේ තියෙනවා. මේ පහ තෝරුවේ තියාගෙන අපි ලස්සනයි කියලා යනවා නේද? දැන් අපි කියමු කවුරු හරි ලස්සනට මොකක් හරි සරසකුණ පොළුවේ තියාගෙන යනවා හරි අමාරුයි යනවා. දැන් අපිට හිතන්නේ කොහොමද? අපිට හිතෙන්නේ යා හරි ලස්සනයි යාට වාදයන් හම්බ වෙලා කියලා නේ. නමුත් බර දන්නේ ඔස්මන් යන කෙනා. ඒ වගේ මැදන් මේ ඔස්මන් යන කෙනාට උනාට වටිනාම දෙයක් නම් ඒකේ බර ඉතර දැනෙන්නේ නැහැ. දැන් දූ දරුවෝ පෝෂණය කරනකොට උනාට අම්මා තාත්තා බර කැදිරට කලකන්නේ නැහැ. නමුත් ඒකේ පින්නතුනේ වෙහෙස තේරෙමින් බාහිරට ආපු කෙනාට. දැන් නිර්වාණගාමී මාර්ගයේ ඉදිරියට යනවා කියන්නේ මේ ලෝකයා විඳින මේ දුක් ටික. දැන් පින්නතුනේ අපි උදාහරණයක් ඇදිර ගමු. දැන් මේ පින්නතුන් අයින් කරු බඩු පාන්දියක් තියෙනවා නම් දැන් ඉතිහාස රටවල එක කරනවානේ. තමන්ගේ ගෙදර තියෙන බඩු ගන්න කර්මාට පස්සේ පාරයිනේ තියලා තියෙනවා. ඒවා අනිත්‍ය aran යනවා. කැමති aran යනවා. ඇතැම් විට ඒවා අපේ රටවල කියන කෙනෙක් අරගෙන. එතකොට දැන් මේ aran යනකොට aran යන කෙනාට මේක ලොකු දෙයක්. නමුත් ඒක අර කලින් අයිතිකාරය වශයෙන් හිටියේ කෙනාට මේක කිසිම ගහනක් නැහැ. එයා පරිහරණය කළ පරිහරණය කරන කාලය දැන් මෙයා මිස ආසාවක් තියෙන පුළුවන්. නමුත් අර aran යන කෙනා ලොකු දෙයක් කියලා හිතාගෙන aran යනවා. නමුත් එයාට ලොකු වෙහෙසක් බරක් මේක. වෙන දැන් ජීවිතේ වා දේවල් මේ වගේ තමයි අපි මහා බරක් මේ ඔසවාගෙන ඉන්නේ. මේ බරෙන් අපි නිදහස් වීම කියලා කියන්නේ මෙන්න මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පහට තියෙන ආසාව ටිකෙන් ටික අඩු කර ගැනීම. අන්න ඒ සඳහා තමයි මේ කියන්නේ මෙතන මේ ඉදි බුවා අයින් කරන්න කියලා. ඊළඟ කාරණය තමයි ඊට සඳහන් කළා මෙහෙම හරගෙනට උඹල හම් වෙන මොකද? උඩ හම් වෙනවා මස් කපන කඩුවක් හම්බ වෙනවා. කඩුවත් සහායයෙන්ම අපල තියෙන කොටයක් හම්බ වෙනවා. දැන් මෙන්න මේකට උපමා කරලා තියෙන්නේ අස්සන්නාසාටි ඉන්ද්‍රිය සහ ඒ ඉන්ද්‍රිය වලට ලක්වන අරමුණු රූප ශබ්දාදී අරමුණු. එන්නේ උපමා දෙකක් තියෙනවා බලන්න මේ හරිම වැදගත් මේ උපමා මේව කල්පනායෙන් අපි තේරුම් ගන්නවා නම් දැන් අනිත් ඒවා එක එක තිබෙන්නේ මෙතන දෙකක් තියෙනවා. ඇයි මේ දෙකක් තියෙන්නේ මෙහෙම? මෙහෙම දෙකක් තියෙන අපේ මේ අභ්‍යන්තර ඉන්ද්‍රිය පහට බාහිරම පහක් තියෙනවා. දැන් අර මත් කපන කඩුවක් කියන වගේ කඩුවෙන් කපුවොත් මත් තියනත් ස්ථානයක් තියෙනවා මත් කොටයක්. ඒ වගේ තමයි මේ මත් කපන වගේ එහෙන් මේව ගන්නවා. ගන්න බාහිරේවත් පහක් තියෙනවා. අපි නිතරම වෙනසුනි කරන්නේ මේ බාහිරින් දේවල් අරගෙන රූප ශබ්ද ආදී මේ බාහිර අරමුණු අරගනිමි. අපි හිතන්නේ මේ බාහිරින් ගන්න එක සතුටක් කියලා. ඒක සාරූප දකිනනේ බලන්න අහන්න දැන් ඉතියේ පාන්නක සමහරයක් රෝහිත පත්‍ර බලන්න ඕනනේ. මුල් පිටුව බලන්න ඕනනේ. ඕන නැත්නම් සමහරයට හරියට කෑමක් ගන්න නෑ වගේ. මේ පින්නතුනි අපි මේ ඉන්ද්‍රියන්ගෙන් ගන්න මේව අරගෙන අපි අන්තිමට මොකද වෙලා තියෙන්නේ? අපි මානසිකව මහා නි දුක්බඩක් නේ ගන්නෙ. රටේ සිදුවේ ඡායහපත් දේවන්නේ වැඩිපුර කියන්නේ මේ දහ බැනගත්තු දේවල් දුසිරිත් තමයි මේ වගේ කියන්නේ. මේ කනහරහ මේවා අපි අරගෙන අපි මහා දුක්බඩක් නේ ගන්නෙ. සමහර අය නම් බුද්ධිමත් අය පත්තරේ අරගෙන රාජ්‍ය දාන ලොක් කරලා තියෙනවා. පැයට තමයි බලන්නේ. පැරණි කියන උදේ පාන්දරම ඉස්මරක් කරගන්නේ නැහැ බලලා. කිනුත් අපේ හිතේ තියෙන මේ පැහැපත් බහනේ නැති වෙන්නේ අපි අයෝනස්සෝ මනසිකාරෙන් මේ බාහිරින් ගන්න අරමුණු වල. ඒ නිසා අපිට නිතරම පුළුවන්න්නේ බුදුහාරු දේශනා කරන ලස්සන උපමාවක්. සුනක් සත්තං සුමංගලං සූපබාතං සූඛිතං ආදී වචන ලස්සන ගාථාවක් ඔක්කොම කියන්නේ පටගන්න. සුමංගලං සූපබාතං සූඛිතං සුනක් සත්තං මේ ආදී වචන. යම් කිසි දවසක කිසියම් කෙනෙක් ආර්යයන් වහන්සේලා උරුසා දන් දීමේ අදහසින් හිමිදිරි පාන්දර නැකිට නම් අන්න ඒ දවස සුමංගලං මංගල සම්මත දවසක්. සුනක් සත්තං නැකත් දින දවසක්. සුමංගලං සුනක් සත්තං සුමුහොත්තං හොඳ මොහොතක්. මේ ආදවසින් ඉතාම හොඳ අවස්ථාවක් කියලා සැලකෙනවා. ඒ නිසා හොඳ පින්කමක් කරන අදහසින් අඩුගානේ උදෑසන බුද්ධ පූජා තියෙන අදහසින්වත් නැකිටින්නට ඕන අපි. උදෑසන ආහාර වේලේ කොටස අඩුගානේ පීලිසියට කොටසක් හරි අඩුගානේ වතුරු වීදුවක් හරි මයිටිනක් හරි උදෑසන බුදුහාඳුරන්ට බුද්ධ පූජාවත් මං හෙට උදේට පූජා කරන්න ඕන කියන හැඟීමෙන් රාත්‍රියේ නිදාගන්න. රාත්‍රියේ නිදාගන්න විතරක් නෙවෙයි උදෑසන අවදි වෙලා ඒ අදහසින් වැඩ කරනවා නම් පින්න තුන අපේ දවසම සඵලයි. දවසම සාර්ථකයි. බොහෝ දෙනෙක් පින්න තුනේ අවුරුද්ද සාර්ථක කරගන්න තමයි උත්සාහ කරන්නේ. අලුත් අවුරුද්දක් ළමනකොට පටන් ගන්න දෙසැම්බර් 31 වෙනි දාම සද්ද දාලා පටන් ගන්නෝනේ. අන්තිමට සතුරෙන් ඉන්නේ ජනවාරි මාස 1 වෙනිදා විතරයි. ඒයින් පස්සේ දෙවනි දින නම් පරණ අපිම. නමුත් පින්නතුනේ හරියට අපි මෙන්න මේක මේ ධර්මතාවයේ තේරුම් ගත්තා නම් හැමදාම අලුත් අවුරුද්දක් කරගන්න පුළුවන්. පින්නතුනේ අපේ සමස්ත ජීවිතයම කියන දවසක්. එක දවසක් අපේ ජීවිතය කියලා කියන්නේ. ඒ නිසා හැමදාම අද දවස් සඵල කරගන්න එකෙන් හැඟීමෙන් වැඩ කරනවා නම් උදෑසන අවදිචුම හොද පටන්ම. ඒ වගේ තවත් එකතු වෙලා තමයි සතිය මාස අවුරුදු වශයෙන් එන්නේ අවුරුදු 50කටක් හෝ අවුරුදු පරිම 100ක් හෝ ජීවත් වෙන මේක දවසෙන්. දවස් එකතු වෙලා. ඒ නිසා හැමදාම උත්සාහ කරන අතනම් වා පින්නම් කරගන්න. අද මම හොඳ දේවල් කරනවා. අද මගේ ජීවිතේ අඩුපාඩු අඩු කරගන්නවා. අද මම රැකියාව ඉතාම හොඳට කරනවා. අද මම උපයපු දෙයින් දෙයක් වෙනස් වෙනකට කෙන් දෙනවා. මේ වගේ හැදී මගින් හැමදාම ගත කරන්න. සමහර අය ඉන්නවා පින්නතුනි දවසට එක වේලක්. ගියා නම් මම දන්නේ එක ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉන්නවා. දැන් වේල් දෙකන්නේ ස්වාමීන් වහන්සේ කෙනෙක් දානේ ගන්න උදේට දවල්ට විතර මේ ස්වාමීන් වහන්සේ උදෑසන දානේ හමන්ට හම් වෙන දානේ ටික. ඒ ටික එහෙමම සූදානම් කරලා පාර්සලයක් විදිහට හදලා දෙනව දුප්පත් කෙනෙකුට. කොළඹ කිට්ටුවේ ඉන්නේ. දැන් අපි දෙන්නේ කොහොමද අපි කාලේ ඉතුරු ටිකනේ. දැන් මේ ස්වාමීන් වහන්සේ කරන සමන්ට අයිති වෙන ටික දීලා සමන් ආහාරම් බව කරන්නේ නැහැ දැන් ඊට පස්සේ වළක්වන්නේ නැහැ. ඒ වේල ඉන්නමම දෙනවා දුප්පත් කෙනෙකුට. දැන් මේ වගේ පින්නතුනේ අපිට වඩාත්ම කුසල් සිදු වෙන ආකාර තියෙනවා. හැබැයි දානෙට වඩා අනිසංසය ඇති, ඉලේ සීලයට වඩා අනිසංසය භාවනාව එකක් පැත්තක් තියෙනවා. නමුත් දානේ වුණත් පින්නතුනේ අපිට වඩාත්ම ආනිසංසදායි විදියට මේව කරගන්න පුළුවන්. අපි කැපවීමක් කළේ දානේ දෙනවා. අපි හොඳට කාලේ පිළ ඉතුරු ටික ටිකක් දුකින් යනකොට දුන්නට ඒකෙන් කුසලයක් වෙනවා. නමුත් ඒ කුසලයේ තරම් ශක්තිමත් නැහැ. මේ පිළිතු නහරති දුටුගැමුණු රජතුමා ගැන. දුටුගැමුණු රජතුමාට ජීවිත අවසාන මොහොතේ සිහිපත් වෙන්නේ මොකද්ද? අර රුවන්වැලි සෑය හර හදපියගනේ මතක් වුණේ. මිරිස වැටි හදපියගනේ මතක් වුණේ. මතක් වුණේ යුද්ධයේ අධිරාජ එක්තරා අවස්ථාවකදී වනයේදී සමන්ගේ සෑම පාර්ශ්වයෙන් කොටසක් රහතන් වහන්සේට සූදි කරපු සිද්ධිය මතක් වුණා. එනිසා පිටුනේ අමාරු දේවල් අපි දෙන්නට ඕන. ඒව තමයි ජීවිතයේ අනුස්මරණීය තීන්කම් වන්නේ. ඒ වගේ කුසල තමයි ජීවිතයේ අවසාන මොහොතේ අපිට මතක් වෙන්නේ. එනිසා පිටුනේ ජීවිතයේ වැඩිපුර හැමදාම කුසලයෙන් බරව කුසල සහිත ජීවිත අපි ගත කරන්න ඕනේ. අපි ජීවිතේ ප්‍රායෝගිකව මේ ඔච්චර කරන්න ඕනේ. සිදු කරන්න බැරි දේවල් නෙවෙයි අපට කරන්න පුළුවන් දේවල්. ඊළඟ අපි කියන්නේ මෙන්න මේ අස්සනාකාර ඉන්ද්‍රිය සහ බාහිර අරමුණු මෙන්න මේ අරමුණු වලින් යම් කිසිනේ සංවර පිළි වෙන පුළුවන් පිළිතුරු ජීවිතේ ලොකු සැනසීමක් අපට ඇති වෙනවා. මේක පිළිතුරු අපට පිටදම වේදනිය වශයෙන්ම අපට අත්හදා බලන්න පුළුවන් දෙයක් මේක. සමහර අය රූප ශබ්ද ආදී අරමුණු ලබාගෙන බොහෝම දුක් විඳිනා ඉන්නවා. දැන් බලන්න සමහර අය ශබ්ද අහන්න ගිහිල්ලානේ සමහර සංගීත සංගරසන වගේ බලන්න ගිහිල්ලා දැන් නම් ඒ පාඩුව ඉස්සරහ ගා තිබුණා. හුඟා දුක් විඳින මේ කන පිනවන ගිහිල්ලා. හැතැම් විට නිදි මරාගෙන වැස්සේ තෙමීගෙන හුඟා දුක් විඳින හැතැම් විට උදේ වාහනත් නැහැ උදේ හැතැම්ම ගණන් එනවා පයින් ඉඳලා තියෙනවා. අපි ඉන්ද්‍රිය පිනවන්න මේ කරන කටයුතු වලදී පිනතුනි බොහෝ විට අපට ඇතිවන දුක එනිසා ධර්ම මාර්ගයේ ගමන් කරන අය හැටියට අපි මේවා තේරුම් ගන්නට ඕන. බොහෝ දෙනාට මේවා තේරුම් යනවා. තේරුම් යන්නේ පිනතුන් ජීවිතේ වාසල් කිහිල්ලක්. නමුත් ජීවිතයේ කලින්ම මේ අවබෝධ කරගන්න පුළුවන් නම් අපිට අපි ගත කරන ජීවිතවලින් මීට වඩා ප්‍රයෝජන අපි ගන්නවා. මීට වඩා අපේ ජීවිත වටිනා ජීවිත බවටපත් වෙනවා. මෙහෙම සාරාගෙන යනකොට ඌට ඊට පස්සේ හම්බ වෙනවා තව දෙයක් හම්බ වෙනවා. මොකද්ද? ඒකට අපි කිව්වා අරම්මත් වැදැල්ලක් හමු වෙනවා කියලා. මන්තපේසිය කියලා සඳහන් කරනවා. අර තුඹස හාරගෙන යනකොට ඊළඟට හම්බෙන්නේ මන්තපේසි මත්දැල කියන එක. මේකට බුදුදහමේ උපමාවක් කරගන්නේ නන්දි රාගය කියන. නන්දි රාගය කියන්නේ බලව යමකට තියෙන බලවත් ආශාව. ධර්මයේ නිතරම මේ උදාහරණ දක්වනවා. හරියට මත් කෑල්ලක් අරගෙන අහසට තියාන් දිස්සු තියාබකෝ පස්සේ කඩියෝ කියලා. කුරුල්ලෙක් කඩියෝ කියලා. අහසට මත් කෑල්ලක් අරගෙන කුරුල්ලෙක් තියාඹුවොත් මොකද වෙන්නේ? ඔව් අනිත් සත්ත්වය ඇවිල්ලා කොටනෝනේ. ඒ සත්ත්වයට කොටනගෙන් බේරන්න නම් මොකද කරන්න ඕන? ඔව් මත් කෑල්ල අතෑරන ගමන්ම අර ආපු කුරුල්ලෝ ටික අර මත් කෑල්ල පස්සේ යනවා. මෙයාට නිදහස හම්බෙනවා. අන්නේ වගේ තමයි පින්නත් අපේ ජීවිතේ අපි උඹාසේවල් අල්ලගෙන ඉන්නවා. ඇතැම් විට අල්ලගෙන ඉන්න දේවල් වලින් නිදහස ලැබෙන්නේ ඒ අල්ලගෙන ඉන්න දේවල් සැබෑලෙසම අපි අත්හැරපු දවසට. අත්හරිනවා කියන භෞතික වශයෙන් වෙනක් කෙනෙකුට දීමම නෙවෙයි පින්නතුනි. ඒ පිළිබඳව තියෙන ආශාව දැඩි බැඳීම දුරු කර ගැනීම. ඊටම ලස්සන උපමාවක් ධර්මයේ සඳහන් වෙනවා. නැතේ කාමා යානි චිත්‍රානි ලෝකේ ආදී වශයෙන් ගාථාවක් තියෙනවා. ලෝකේ තියෙන ලස්සන දේවල් කාමයන් නෙවෙයි කියලා. ලෝකේ තියෙන ලස්සන දේවල් කාමයන් නෙවෙයි. ලෝකේ ලස්සන මල් තියෙනවා, ලස්සන පුද්ගලයන් ඉන්නවා, ලස්සනට හැඳල කලඳලි ඉන්නවා, ලස්සන ගොඩනැගිලි තියෙනවා, ලස්සන ප්‍රතිමා තියෙනවා, චිත්‍ර තියෙනවා. මේවත් කාමයන් නෙවෙයි කියලා. මේව බැහැර කරන්න කියලා බුදුදහමෙන් කියන්නේ. බුදුදහමෙන් බැහැර කරන්න කියලා තියෙන මොකද්ද? මෙන්න මේ දේවල් වලට තියෙන බැඳීම ආසාව. මල්වත්තකට ගිහිල්ලා මල්වත්තේ ලස්සන බලලෙන්න. කිසි ගැටලුවක් නැහැ, කාගේ ප්‍රශ්නකුත් නැහැ. කිසි කෙනෙක්ගේ ප්‍රශ්නකුත් නැහැ. නමුත් ප්‍රශ්නේ වෙන්නේ කොහොමද? අපි මේ මල්වත්තට ගිහිල්ලා මල් කඩන්න ගත්තනම් මල් කඩන්න, මල් පැල හොරකම් කරන්න උත්සාහ කරන ඉඳන් මොන්නේ ප්‍රශ්නේ. අපි ගෙදරකට ගිහිලුණත් මල් හැම දැකලා අපි දැකගෙනනක් කවන්නේ. අපි ඊට පස්සේ පැල ඉඳන් යනවා, මල් ඉඳන් යනවා නේද? ඊට පස්සේ තියෙන අය හොඳයි අයත් නැති වෙලා යනවා. ඒ නිසා මේ ලක්ෂණ දිවල ලක්ෂණ දකින්න පුද්ගලයෙක් නම් ලක්ෂණ දකින්න දැක්කාම hina වෙන පුද්ගලයෙක්. ඒක වරදක් නෙවෙයි. නමුත් බුදුදහමේ මේ දුක හැටියට සරකන්නේ මේ බාහිර විචිතුරු දේවල් මම මගේ වශයෙන් ඒව ලං කරගන්න දරන සාහය. මොකද පින්නතුනි ඒ ලක්ෂණ දේවල් අපි ලක්ෂණ කියලා දැක්කට ඒ ਬਾහිර දේවල් ස්පර්ශ කරන්න ගියාම අපි හිතන වගේ ලස්සන කියවෙන්නේ නැහැ. උදාහරණයක් කියන්නම්. අපිටම ලොකු කන්දකට අපි ගිහිල්ලා ත්‍රි පාද වගේ ගියාම බලන්න වටා අපි දැවෙන කඳු ටික. උදෑසන ත්‍රි පාදෙන් වහිනවා නම් වහිනකොට බලන්න වටේ තියෙන කඳු වල ලස්සන. එක එක පාට කොළ තියෙනවා, මල් තියෙනවා, ඇතැන් විටලා ගලු තියෙනවා. ඒ එක එක පාටේ හරිම ලස්සනයි. හරියට වටේ තියෙන කඳු ටික මල් ටිකක් වගේ. නමුත් මේ ඈතින් බලනකොට තියෙන ලස්සන අපි හොයාගෙන ඒ කන්දට ගියොත් ඒ ලස්සන හම් වෙනවද? අනේ ඒ ලස්සන අල්ලන්න ඕනේ කියලා කන්දට බැහැගෙන ගියොත් මොකක් හම් වෙන්නේ? ගාය ටිකක්, අටු ටිකක් නේද, පොරළු ටිකක්, බියැලි ටිකක් ඕව තමයි ඕව පාවිච්චි තමයි යන්නේ ඊට පස්සේ. අර ලස්සන මුකුත් නැහැ එතන ගියට පස්සේ. පින්නතුනේ බොහෝ දේවල් අපි මේ බාහිරින් ලස්සනයි නැත්නම් හොඳ ලස්සන හඬක් කියලා අපි මේ හිතාගෙන ඉන්න දේවල් ඒ ලස්සන තියෙන හඬ විතරයි. ඇහැට විතරයි ලස්සන තියෙන්නේ. ඒ ඇහැට තියෙන ලස්සන බාහිරින් ස්පර්ශ කරනකොට එතන නෑ ඒක. දැන් අපි උදාහරණයක් හිතමු අපි යථාර්ථ වශයෙන්ම සැබෑලෙසම අපි මේ ආස්වාදයක් විඳිනවා කියලා කියන්නේ යථාර්ථයෙන් බැහැර දෙයකට අපි ආස්වාද වෙන්නේ. උදාහරණයක් හිතට කියන්නම් දැන් අපි බත් කෑම පාර්සලයක් දැක්ක බලාගෙන නැත්නම් බත් ගන්න තියෙන ලස්සන දේවල් බලාගෙන අපි කෑම කමින් ඉන්නවා. අපි එක එක පාඩ දේවල් වෑංගන තියනවා, සලාද තියනවා නේද? එක එක විදිහේ දේවල් පිඟානේ තියෙනවා. අපි පිඟානට බලාගෙන දැන් කෑම කනවා. දැන් කඩේ තියෙන දෙයට අපි රසයි අපි හිතන්නේ පිඟාන දෙීමේ රස කියලා නේ. නමුත් කඩේ තියෙන පිඟානේ තියෙන නේද? ඒ කඩේ රස වෙනකොට කොහොමද? ඒක කඩෙන් දැක්කලින් අඹරලා කියලා මිත්‍ර වෙලා නේද? ඒ රස විඳින දේ ටික ආයෙත් පිඟානේ ලබුතේ මොකද වෙන්නේ? ඔන්න අපට තේරෙනවා අපි රස විඳලා තියෙන මේ පිඟානේ දැනට පේන ලස්සන ටික නෙවෙයි. එතන රස විඳිනකොට හුඟක් වෙනස් වෙලා. ඒ ලස්සන දේ ටික තැයි ඒ දිවට රස ටික ඇත්තට ප්‍රිය නැහැ. දිවට රස ටික රස දිවට විතරයි. ඇහැට පේන ටික ලස්සන ඇහැට විතරයි. නමුත් අපි හිතන් ඉන්නේ මේ ඇහැට පේන දේ ස්පර්ශ කරනවත් ලස්සනයි, දිවට ලස්සනයි, හැම ඉන්ද්‍රියටම හොඳයි කියලා. එහෙම ස්වභාවයක් නැහැ පින්නතුනි. ඒ නිසා මෙන්න මේ ස්පර්ශයත් එක්ක දැනෙන මේ වේදනාව පිළිබඳව අපි ඇත්තෙම සැබෑලෙස මුණා ගලින්න. මෙන්න මේ වේදනාව ප්‍රත්‍යක්ෂ කර ගැනීම සඳහා වේදනාව රූපසහිත මේ ස්කන්ධ සියල්ලක්ම පිළිසින දැන ගැනීම සඳහායි බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කළේ අපට යම් දවසක මේ අවබෝධය ලැබුණා නම් පින්නතුනි අපි මේවා සඳහා තියෙන මේ ඇලම දුරු කරගන්න. බාහිර දේවල් පිළිබඳව නම් කියන්නේ අපි ඇසින් දකින කනෙන් අහන මේ ශබ්ද සැබෑලෙස මේ වගේ ලස්සන කියලා අපිට කියන්න බෑ. අපිට ලස්සන හඬක් ගැ යම් කිසි භාණ්ඩයක් තියෙන සංගීත භාණ්ඩයක්. නැත්නම් ඒක බෙරයක් කියලා කියනමු. මේ බෙරය අනේ හරිය ලස්සන හොඳ හඬක් තියෙන බෙරය කියලා අපි බෙරේ ඉඳින කියොත් මොකද වෙන්නේ? ඈ බෙරය හැබැයි මෙතන හමක්, හැබැයි මෙතන අරකගේ හමක් නේද තියෙන්නේ. එතන අර අර සද්දේ නෑ එතන. ඒ මිහිරි හඬ එතන නෑ. එතන තියෙන දුරක් ඇතැමිට තියෙනවා. ජීවිතේ පින්නතුනි බොහෝ විට අපට අත්දැකීම ලැබෙන්නේ මෙන්න මේකෙන්. මේ යථාර්ථය බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් විතරයි අපට අවබෝධ කරගන්න තියෙන්නේ. මේක මෙන්න මේ යථාර්ථය බාහිර ජනමාධ්‍ය සංනිවේදන ආදී කලාව ආදී බොහෝ විචයන්ගලින් సౌందර්ය ආදී බොහෝ විචයන් කියලා අපි ආස්වාදයට පත් කරනවා කියලා අපි යොදාගෙන තියෙන මේ මාධ්‍ය වලින් කරන්නේ සැබෑලෙසම තියෙන තුනින් අපිව මුලා කිරීමක්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් තමයි අපට මෙන්න මේ අසාරක අවබෝධ කරලා දීලා සැබෑ සතුත්ගලයා සැබෑ සතුටට පත් කරන සතුට පත් කරන. සැබෑසම සතුටට පත් වෙච්ච කෙනා පින්නතුනි ඔහුට දුකද සුබද කියලා දෙයක් නැහැ. ප්‍රිය අප්‍රිය කියලා දෙයක් නැහැ. තමන්ගේ බාහිර කියලා දෙයක් නැහැ. ඔක්කොම සමාන වෙනවා. මේ යථාර්ථයේ නොතේරෙන කෙනාට තමයි මේක කැමැති දේ, මේක අකමැති දේ, මේක ලස්සන දේ, මේක සැප දේ කියලා පේන්නේ. රහතන් වහන්සේ කෙනෙකුට පින්නතුනි ඕනෑම පිළිකුල් දෙයක් පිළිකුල් නොවේ කියලා සුභ සංඥාවෙන් මෙහි කරන්න පුළුවන්. ඉන්ද්‍රිය භාවනා සූත්‍රය බලන්න මාධ්‍යම කැටින සූත්‍රය. ඕනෑම පිළිකුල් දිස්ථානයක් ඇතැම් විට මල් විලක් කියන හැඟීමෙන් ඇතර ඉන්නත් පුළුවන්. ඒක තා පින්නතුනි අපටත් මේ බාහිර දේවල් අපට සම්පූර්ණයෙන්ම අනිත් පැත්තට හරවගන්න පුළුවන්. දැන් අපි කියමු තමන්ගේ ගෙදර එක්කලා ලස්සන නැහැ. නමුත් තමන්ට හිතින් හිතා ගන්න පුළුවන් මම ඉන්නේ ලස්සන මල් වත්තක් මැද තියෙන ගේ කැමේ ඉන්නේ කියලා. අනි කරන පිනතු මේක මානසිකයි. ඒ නිසා ඇතැම් වෙලක අපි මේ හොඳ ලස්සනට මායිතික ඔක්කොම තියාගෙන ගෙදර ඒකේ ආස්වාද විඳින්නේ වෙන අතීතයේ වෙච්ච දේවල් ගැන දුක් වේවි ඉන්නේ නේ. ඒ නිසා මේ බාහිර සාධක ටික තියෙනවා නම් ඒ තියෙන ටිකේ උපරිම අපි විරාගයේ විආස්වාදයේ ලබන ගමන් නැති දේවල් පිළිබඳවත් ඕන නම් අපට තියේ කියලා මෙනෙහි කළ ඉන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේට වඳිනකොට මේ ඉන්නේ සැබෑ බුදුරජාණන් වහන්සේ. නැත්තම් ප්‍රතිමා වහන්සේ නමකට වඳිනකොට ලෝකේ තියෙන සියලුම ධාතුන් වහන්සේලා මේ පිළිමේ තැන්පත් කරලා තියේ කියලා හිතනකොට වඳින පුළුවන්. මේ ධාගය වඳිනකොට මේ රුවන්වැලි සෑයයි තියෙන්නේ කියලා බලවත් ශ්‍රද්ධාවක් ඇති කරගෙන රුවන්වැලි සෑයට ගිහිලා අනුරාධපුරේ හැටම මේකටි විදිහට ගිවාගෙන ගිහිල්ලා ඒ ලබන කුසලයම මෙතනින් ලබන්න පුළුවන්. තනි ක්‍රම මානසික වෙනසින් මේක කරන්න පුළුවන්. රුවන්වැලි සෑය ළඟට ගිහිල්ලා හරි ගෙස්ත වෙද්දි සිද්ධා ගන්න මේ දේ දෙවිදියෝදින් අර රුවන්වැලි සෑය ළඟින් ලබන ශ්‍රද්ධා සම්පත්‍ය අපිට ලැබෙන්නේ. එතන ගිහිල්ලා ලබන්න පුළුවන් නම් හැදැලියම ශ්‍රද්ධාව නැත්නම් අපිට අපි ඉන්න තැන්වල අනුව පින්නතුනේ අපේ මානසිකත්වය වෙනස් කරගෙන කුසලයේ දිනු කරන්න පුළුවන්, ශ්‍රද්ධාව දිනු කරගන්න පුළුවන්, ජීවිතයේ සතුට ලබන්න පුළුවන් අපට. ඊළඟට පින්නතුනේ මේ මත්පැදැල කියලා කියන නන්දි රාගය මේ ආශාව ආශාව දුරු කරන්න කියලා දේශනා කළේ මේ මත්පැදැල අත්කිරීමට. ඊළඟට පින්නතුනේ අවසානයේ මෙහෙම යනකොට හමු වෙනවා මොකද්ද? ඔන්න මෙහෙම තමයි දිලගෙන යනකොට අවසානයට හම් වෙනවා. ආ, උඹට අයිතිකාරය. කවුද? ඔව්, නාගය හම් වෙනවා. නාගය අල්ලන්න ගෙනයි කරන්න යන්නේ නැහැ. ඒක භයානක දෙයක්. නාගයට කරන්න තියෙන නමස්කාර කරන එක කියලා. නාගය කියලා කියන්නේ රහතන වහන්සේ. නැත්තම් රහත් භාවයේ කියන එක. දැන් මේ සියලුම දේවල් අයින් කර කර යනකොට තමයි ලැබෙන රහතන වහන්සේ. සමාජ ලැබෙන රහත් භාවය ඒකයි මේ කියන්නේ. ඒ නිසා පින්නතුනි අවිද්‍යාවේ පටන් පංච නීවරණ සහිතව නන්දි රාගයේ සහිතව මෙන්න මේ පංච උපාදාන ස්කන්ධයේ පිළිබඳවම තියෙන ආශාව උගුරු වුණා අපි යනවන යම් දවසක එදාට අපි රහත් භාවයට පත් වෙනවා. එදාට අපි රහතන් වහන්සේලා සමගින් ඉන්න අය බවට පත් වෙනවා. ඒ නිසා පින්නතුනි මෙනෙහි කරනවා නම් මෙනෙහි කරන්න ඕන බුදුරජාණන් වහන්සේගේ ජීවිතය. මෙනෙහි කරනවා නම් මෙනෙහි කරනවා නම් රහතන් වහන්සේලා පිළිබඳව. දැන් අපි මෙනෙහි කරන්නේ අපේ යාළුවන් ඥාතින්වා අගුණ දුර්වලකම් කියන්නේ අපි මෙනෙහි කරන්නේ. නමුත් මේකට නිතර මෙනෙහි කරන්න. මමත් එකට ඉන්නේ සරියුත් හාමුදුර, මුගලන් හාමුදුර, රාහුල හාමුදුර, දැන් මහා කාශ්‍යප හාමුදුර පින්නපාති වඩිනවා. මේ සිතිවිලි නිතරම පින්නතේ තමන් ඉදිරියේ තියාගන්න. මුගලන් හාමුදුර ඉදිරිපාරෙන් වැඩම කරනවා. සංගිවි දුහාමුදුර ලංකාවේ වැඩම කළා ධර්ම දේශනා කරනවා. ඒ බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනවා. උන්වහන්සේ පින්නපාතේ වැඩම කරනවා. ඈ සරුවත් සාමරී ඉරිදි බල විදහා දක්වමින් කටයුතු කරන මෙන්න මේ කරුණ අපි නිතරම අපේ ජීවිතේ මානසිකාර කරනවා මේවා. අර හත්යවිදි සාමනීර රහතන් වහන්සේලා ක්‍රියා කරපු ආකාරය බුදුරජාණන් වහන්සේ අසරණයට පිළිති වෙච්ච හැටි, අර මහා නාගයන් දමනය කරපු හැටි, මහා බ්‍රහ්මයේ දමණය කරපු හැටි, දෙවියන් පිරිවරාගෙන ධර්ම දේශනා කරපු හැටි, මෙන්න මේව පින්තුනි ජීවිතේ උදේ අවදිච්ච මොහොතේ පටන් මේ කතා කියවලා මෙන්න මේ කතා අපේ ජීවිත කතාව බවට පත් කරගන්න ඕන. මේව තමයි පින්තුනි ජීවිතේ සතුට ලැබෙන ක්‍රමය. ඒ නිසා ඒ ධර්ම මාර්ගය අපි සම්මාදිතේ පටන් ඉදිරියට ගමන් කරන්නට අපි උත්සාහ ගනිමු. මුලින්මක් වෙලාවක් ගත වුණානේ කරෝලක් ගතනවා. මේ දින තුනේ මොනවත් මට පේන්නේ නැහැ. මේ මගේ පින්නතුනි හුඟක් වෙලා අපි ධර්ම සාකච්ඡා කළා. මේ පින්නතුනි ධර්මයේ පින්නද මෙතෙක් අපි වන්නේ සූත්‍රයෙන් කරුණු විස්තර කළේ. මේ පින්නතුනි ගැටලු තියෙනවා නම් අපි අහන්නට අවස්ථාව ලබා දෙනවා. ධර්ම සාකච්ඡා කරනට ධර්ම දේශනාවක් වගේ සිද්ධ වුනේ. මේ අතන්ට ගැටලු තියෙනවා අහන්නට පුළුවන්. ආරම්භ කළා ඒ මුදුන් වදාරලා ඇත්තම දැන් ඒකට තමයි දැන් ආරම්භයේ පටන්ම දැන් ප්‍රඥාව කියන එක අවශ්‍ය වන්නේ ඒකයි. දැන් සමනොත් පොතපත කියවන්නට ඕන. සමන්ට දෙන්නේ ඇත්තම දැන් වර්තමානයේ අපිට බනහන තුන හරියන අවස්ථාව. දැන් මේ සීරීස් එක දැන් සංයුත් මේ පැටි හැම අනකට අපි දැන් වාග්යන් බන 100 ගණන්. ඇත්තමිට බන 4500 මේ සීඩී එකට දෙක දානවා. ඒ ඉතාම ලොකු අවස්ථාවක් දැන් මේව අපිට අපේ ජීවිත කාලෙදිවත් අහලා අවසන් කරන්න බෑ දෙන්න. නමුත් තමන් බුද්ධිමත් වෙන්න ඕන තමන් අහන්න අහන බණ මොනවද කියලා. තමන් වඩාත්ම දැන් අපි හැමදාම සරලවම අපි අහන උත්සාහ කරන්නේ හැමදාම hina යන පරම තමයි අහන්න හද. දැන් මම දවසකට බණකට ගිය එක්තරා ගෙදරක මම යන ගමන මහත්තයෝ කොයි වගේ බණක් කිව්වොත් හොඳයිද කියලා. අන්තිමේ hina යන බණක් කිව්වොත් හොඳයි කියලා කිව්වා. ඉතින් ඒ වගේ බොහෝ දෙනා මේ විනෝද වෙන ධර්මයේ අහලත් බලන්නේ ආස්වාදයක් ලබා ගන්න. ඒ කියන්නේ අර සාමාන්‍ය විකට චිත්‍රපටියක් හරි කතාවක් හරි අහලා ලබන ආස්වාදය ලබන තමයි බොහෝ දෙනා බණහන්නේ. ඇත්තම ඒක නෙවෙයි. ඒකનો ආස්වාදයක් ලැබෙන නමුත් ඒ ආස්වාදය නැගිටලා යනවත් එතන ඉවරයි. නමුත් බුදුහාමරණිය වරක් අහනවා කාරිපුත්ත ආනන්ද හාමුදුරුව බුදුරජාණන් වහන්සේ ධර්ම විචිත් දැන් අපි වර්තමානයේ තියෙන විචිත්‍ර ධර්ම කටිකයන් කියලා. ධර්ම කටිකියා ධර්ම කටිකියා කියලා කියන කවුද සැබෑ ධර්ම කටිකියා කියලා. සැබෑ ධර්ම කටිකියා කවුද කියනවා. බුදුන් සඳහන් කරන යම් කිසි කෙනෙක් දුක දුක නැති කිරීමේ මාවතක් කියනවා නම් අන්න යාය සැබෑ ධර්ම කටිකියා කියලා. එනිසා දුකක් තියනොද කියලා බොහෝ දෙනෙකුට හිතෙන්නේ නැහැ. ඒ දුක ටිකක් හරි තේරෙන ගන්නේ ලොකු අසනීපයක් ඇතිවෙනවම සහ නැත්නම් ජීවිත අවසන් අවස්ථාවේ. නමුත් අපි ජීවිත මුළු ජීවිතෙම ඉඳලා තියෙන දුක් නැතිනේ. සැපවින් වෙන නැහැ කියලා අර කුෂ්ඨ රෝගියා කුෂ්ඨයක සම්මිත සැපයක් ඉන්නාය කියලා හිතනවා වගේ අපි සමස්ත ජීවිතෙම වැඩිපුර මේ සැප කිඳිනමයි කියලා ඉඳලා තියෙන දුක්. බොහොම ලස්සන දේවල් ඔසවාගෙන යනවායි කියලා ඔසවාගෙන ඉඳලා තියෙන මහා බරක්. ඒක අපිට සැබෑරෙස්ම තේනේ පින්නතුනේ මේ දහමේ ගැඹුරු දැන් අපි අවබෝධ කරගන්නකොට. ඒ වගේම මේ දහම අපේ ජීවිතේට ටික ටික හරි ප්‍රායෝගිකව වඩනකොට තමයි අපිට තේරෙන ගන්නේ. එතකොට Tamante අවබෝධයක් එක්ක Taman ඒ දහම අහන්නට පෙළඹෙනවා. මෙන්න මේකයි වැදගත්ම දේ. ඒ නිසා බුදුදහමේ ප්‍රධානම හරය තමයි බුදුදහමේ නැක්තිය තමයි හේතුඵල දහම. හේතුඵල දහම කියන්නේ යමකට ආශා කරනවා නම් ආශා කරනවත් දෙකම දුක ඇති වෙනවා. ආශාව අඩු කරනකොටම දුක අඩු වෙනවා. යමක් ඇති වෙනකොට මේක තියෙනවා. ඒක නැති වෙනකොට මේකත් ඇති වෙනවා කියලා මේකට උපමාවක් දේශනා කරන බටමිරි දෙකේ උපමාවක්. මේකට වෙන වෙන උපමා සමහර අය සඳහන් කරනවා. දැන් ගෙඩියෙන් ගස තියෙනවා කියලා. ඒ උපමාව ගැලපෙන්නේ නැහැ. ඒ උපමාවේදී එකක් තියෙන පුළුවන්. නමුත් මේ උපමාවේදී තියෙනවා නම් දෙකම තියෙනවා නැත්නම් දෙකම නැහැ. බටමිටි එකක් අදිනකොට අනෙක් දෙකත් දෙම හෙරලනවා. අන්න ඒ වගේ හේතුඵල ධර්මයේ ලක්ෂණය තමයි මේ දුක කියන එක තියෙන්නේ ආශාව කියන ප්‍රධාන සිද්ධාන්තයත් එක්ක. ඒකට අවිද්‍යාවත් බලපානවා. එනිසා ජීවිතයේ සැප වැඩිපුර ලං කරගන්න කැමති නම් අපි ජීවිතයේ සැප වැඩි කරගන්න කියලා අපි වාපිට කරන්නේ බඩු පාන්නේ වැඩි කරගන්න එක යාළු වැඩි කරගන්න එක. තම ජීවිතයේ සැප වැඩි කරනවා දැක ගන්නවා කියලා කියන්නේ දුක අඩු වෙන මාවතක යෙදීම. දුක අඩු වෙන මාවත කුමක්ද? ඇලීම අඩු කර ගැනීම. ඇලීම අඩු වෙනවා කියන්නේ ඇලීම අඩු වෙනවත් එක්ක මනිත් පැත්තෙන් ආසි අනිත් පැත්ත වගේ ගැටීම අඩු වෙනවා. ඒ නිසා ගැටීම අඩු කරන නම් කියන්නේ මහත් වෙන්න ඕනේ නැහැ. ආශාව අඩු වන අන අඩු වෙච්ච ප්‍රමාණයට අඩු වෙලා තියෙන ගැටීම දෙකේ. ඒ නිසා කියනවා මේ සමාහය තුන දහමක් අපි අහන්න ඕනේ. හැබැයි අහල විතරක් හරියන්නේ නැහැ. අපි මේවා ජීවිතේට ක්‍රියාත්මක කරන්න ඕනේ. අපි දවසේ දිනවල පහක් හරි මෛත්‍රී භාවනාවක් පටන් ගන්න ඕනේ. අපි ජීවිතේ හැම මොහොතකම හොඳ සිතුවිල්ලක ඉන්නට ඕන. දැන් මේ ඉන්ද්‍රිය සංවැඩ ගැන අපි අහගෙන ගිහිල්ලා හැබැයි මෙතන සතෙක් ඇත ගල්ලා තියෙනවා. මල් ගහක මලක් කවුරු හරි කඩලා තියෙන පොඩි දෙයකට අපි ඉක්මන් වෙනවා. අපි කෑ ගහනවා, පනිනවා, අනිකට දොස් කියනවා. ඊනතුල මෙන්න මේ දොස් කීමේ ස්වභාවය අපේ ජීවිතයට ගෙනින් කාඩු වෙන්නට ඕන. අපි නිතරම මේ ගැටෙනවා. මේ දොස් කියනකොටම අපේ හිතේ තියෙන රසන භාවය නැති වෙනවා. ඒ කියන්නේ අපි බලාපොරොත්තු වෙනවා අපි කැමති විදිහට මේවා තියෙන්න ඕනේ කියලා. එහෙම පින්නතුනි අපි කැමති දෙයක් නෙවෙයි කියන්නේ. අපි වෙනස් වෙන ලෝකෙක මේ ඉන්නේ. බාහිර දේවල් සුචිල වෙනස් වෙනවා. අපේ ශරීරයක් මොහොතක් පාසා වෙනස් වෙමින් තියෙනවා. එනිසා මෙන්න මේ වගේ ධර්ම කියලා කියන්නේ අපි ධර්ම ශ්‍රවණය කරන්න ඕන. ශ්‍රවණය කරනකොට සමන්ත හැබැයි සමන් කාලයක් ධර්ම මාර්ගයේ ඉන්නකොට සමන්ත හැබැයි මේක තේරුම් ගන්න පුළුවන්. ධර්ම මාර්ගයේ නොහිටියොත් තමයි මේක ගැටලුව වෙන්නේ. දැන් අපි කුඩා කාලේ පටන්ම අපි දැන් මුලින් බෝධි පූජා තියෙන හැටි ඉගෙන ගත්තා. එහෙම මේ මෛල හාමුදුරුවෝ විවිධ හාමුදුරුවෝ අපි ආශ්‍රය කර කලින් තමයි. ඒ හැම හාමුදුරු කෙනෙක්ම අපි අනුසුදයක් නැද ගත්තා. නමුත් අද මුලින් අහපු බණ දැන් අහන්නේ නැහැ. අපි මේ වෙලාවට හාමුදුරුවන්ගේ බණ අහනවා අපි. අහුවොට දැන් අපි තේරුම් ගන්න තියෙනවා දැන් මේ කාරණේ නෙමෙයි මෙන්න මේ හාමුදුරුවන්ගේ බණ. කියන අපිම තේරුම් ගන්න තියෙනවා දැන් ඉදිරියට වැඩ තියෙන මෙන්න මෙයා. අපි තෝරගෙන ඒ තෝරගත්තු වෙනන් අර මේ පින්නතුන්ට හොයා ගන්න හම්බෙන්නේ නැහැ. එතනනේ මේ පුදුම බලන්න අපි අපිත් තුන් බලන රූපాయనే රේඩියෝ එකේ ඒක කවුරුවත් නැහැ. ඒ අය රූපాయనే ගොඩ දෙලට එන්නේ නැහැ. එතන අපිට තේරෙනවා කරක් ඇති මෙන්න මෙයා තමයි දැන් ඉදිරියෙන් ඉන්නේ. මෙයාගේ බණ තමයි දැන් අපි අහන්න ඕනේ. අන්න ඒ වගේ තියෙන තුනේ හැබැයි Tamanට කල්යාණ මිත්‍රයන් හමුවන්නේ Tamanගේ ළඟත් කල්යාණ මිත්‍රත්වයේ වැටිුණ තියෙන්නට ඕන. ඒ වගේම Tamanුත් ධර්ම මාර්ගයේ ඉන්නට ඕන. ඉන්නකොට තමයි මේ වගේ දේවල් Tamanට ඇතුළු කරන්න ලැබෙන්නේ. එනිසා සමන් නොනැති වෙන්නට ඕන. තමන්ගේ මේ විශේෂයෙන් තමන් මේ ගත කරන කාලය ගෙවෙන අපේ මං කිව්වා තමන්ගේ ළඟ තියෙන වටිනා උපකරණය ඔරලෝසු වෙන්නේ කියලා. ඒ කියන්නේ වටිනාම දේ ඔරලෝසු කියන භෞතික දේ නෙමෙයි මනස ඒකේ කාලය මං සංකේතවත් කළේ. කාලෙන් අපි උපරිම ප්‍රයෝජන ගන්නට ඕන. කාලෙන් වැඩිපුර ප්‍රයෝජන ගන්නවා කියන්නේ ඒ ගත කරන කාලය දහමේ වෙනුවෙන් අපි කැප කරපු කාලයක් වෙන්නට ඕන. වැඩිපුර කාලයක් ධර්මයේ හැසිරෙන්න අපි ගත කළා නම් ඒ තා ප්‍රමාණයට පින්නතුන අපේ ජීවිතේ වටිනවා. නැත්නම් අවුරුදු මෙච්චර මම ජීවත් වුණා අවුරුදු 100ක් ජීවත් වුණා 120ක් ජීවත් වුණා කියන එක නෙවෙයි වටින්නේ. අවුරුදු 7ක් ජීවත් වුණා එක දවසක් ජීවත් වුණා ධර්මයේ කුයි තරම් තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගත්තාද කියන කාරණය මතයි ජීවිතේ වටිනාකම වැඩි වෙන්නේ. හඳයි ඉන්නගෙන වාක්‍යලා අපි කතා කළා. අද මම හිතන්නේ දැනට පණ කාලයක් ගත වුණා මගේත් මේ දැන් අද තමයි ධිකම ධර්ම දේශනාව උනේ මේ හොඳයි ඉන්නකින් අද අපි සාකච්ඡා කරේ වම්බික සූත්‍රය මජ්ක්‍ධිම නිකාය මූල පඤ්ඤාර්ථ කියන සූත්‍රය කුඹසක් ඇතුළු කරගෙන අවිද්‍යාවේ පටන් රහතන් වහන්සේ දක්වා එන කරුණු ටිකක් විග්‍රහ කළේ ඒ නිසා මේ කරුණු අපි තේරුම් ගන්න ගන්න අපේ තියෙන අගුණ දුර්වල කන්ටිගෙන් ටික අඩු වෙන්නට ඕන අපි ජීවිතේ වඩා වඩාත්ම ධර්මයෙන් නැඹුරු වෙන්නට ඕන අපි අතුරු කරන අයට මෛත්‍රී සාගත වෙන්නට ඕන. අපි අතුරු කරන අනිත්‍යයට සුළුෙන් හරි උපකාරයක් කරන්නට ඕන. අපි කිව්වේ උපකාරය කරන එක කොච්චර වටිනවද කියලා. ඒ වටිනාකම තේරෙන්නේ එයා මිය ගිහිපු දවසද කියලා කිව්වා. මේ කරුණ අපේ ජීවිතවලට අපි සම්බන්ධ කරගන්නට ඕන. ඒකේ ක්‍රීමට සත්‍නත් ප්‍රයාසිරවාදින් මේ හැම දිනාටම නිරෝගී රෝගී සම්පත් දිගාසිරි සම්පත් කළේ වාට අපි සාක්ෂාත් කරගන්න. ප්‍රස් කරගත් මේ සියලු පුණ්‍ය ධර්මයන් අපේ නමින් මියගිය ඥාතීන්ටත් අනුමෝදන් කරවමු. අප නමින් මියගොත් යම් කාක් අපේ මවගේ මාපියාගේ ඥාතීන් පිරිසක් සිය බලාපොරොත්තු වෙත්නම් ඒ සියලුම ඥාති උද මේ පින් අනුමෝදන්ව සතරින් සුවපත්ව අවසන උතුම් මුනිවණින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවත් ඇතිව ඉදන් මේ ඥාති නම් හෝතු කියලා පින් අනුමෝදන් කරමු. සැස්කරගත් මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් සම්මන්ත්‍රිතක දෙවියනොත් මේ පින් අනුමෝදන්ව මේ හැම දිනාටම දෙවියන්ගේ දැහැමි ආරක්ෂාව රැකවරණ ආශිර්වාදයක් සැලසේවා. මේ අත්පත් සිද්ධ කරන යහපත් කටයුතු හොඳින් සම්පූර්ණ කරගන්නට දෙවියන්ගේ ආශිර්වාදයක් සැලසේවා කියන පැතුමෙන් අපි දෙවියන්ටත් පින් අනුමෝදන් කරවමු. ආකාශාත්ථ කුම්මට්ටා දේවා නාග මහිතිකා පුඤ්ඤාන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහි පුඤ්ඤාන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු මං කරං සිද කරගත් මේ සීල කුණ දරණන්ගේ බලයෙන් මේ අත්න හැම දිනාටම මේ ලොවස්සින් ඉදු නිරෝගී සම්පත් සැලසේවා. ජීවත්වන කාලයේ සතුටෙන් සැනසීමෙන් ජීවත් වීමට මේ හැම දිනකටමත් මේ ධර්ම ශ්‍රවණයේ තීකම ආශිර්වාදයක් වේවා. පරලෝක නිර්ගත් සුභතිගාමීව ප්‍රාර්ථනාන් කුලව උතුම් නිවන් සුවයක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දුක්ඛප්පත්තාච නින්දුම්පා භයම්පන්තාච නිම්භයා සෝකම්පන්තාච නින්සෝකා කුන්තු සම්දේති පානිනෝ දුකින් සේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් සේලෙන සත් බිය නැති දෙත්වා සොවින් සේලෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දිනාටම සම්මා සම්බුද්ධ සරණයි.